සංසාර සාරෝග විනීත නීසම් සන්නීත සාතං සුචිසාර දීසම් සන්ධීරකං සොන්න තනුපලාසම් සංලාපදේසිං පනමේ විසාසම් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරින්සති තී විහාරවාසී ගරුතර ස්වාමීන් වහන්සේලගේ නමස්සරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින සංවැලිහි මෛත්‍රී බෞද්ධ විහාරස්ථානයේහි වස් කාලයේ නිමිත්තෙන් සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුඟන් දීමටයි බලාපොරොත්තු වන්නේ. තිනුතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඬ ලැබීම අපේ සසර කළා වූ මහා සිනක ආනිසංසය. අප ධර්ම දේශනා කරද්දී ඔබට අපි වාසනාවන්ත පින්නතුනි කියලා කියනවා. ඔබට අපි පින්වත්නි කියලා කියනව නේද? පින්වත්නි අපේ ජීවිතයේ අතීතයේ පින නිසා ලැබපු හුඟක් දේවල් තියෙනවා. දැන් ඔබට හිතන්න පුළුවන් ද ඔබ ඉස්සෙල්ලා ආත්ම භාවල කරපු පින්කම් නිසා පින්කමලා නිසා සිවිදියට ලැබුණු දේවල් මොනවද කියලා? මොනවද ලැබලා තියෙන්නේ? ඈ ඔබ වාසනාවන්ත උපතක් ලැබලා තියෙනනේ. මනස ලෝකී ඉපදිලා තියෙනවා. ඒ වගේම උපදිනකොටම හොඳ බුද්ධියක් ඇතුව උපදෙලා තියෙනවා. ලස්සන රූප සම්පත්තියක් තියෙනවා. ඒ වගේම වාසයට සුදුසු ප්‍රදේශයක ඔබ ජීවත් වෙන්නට අවස්ථාව ලැබලා තියෙනවා. වාසනාවන්ත දරුවෝ ලැබලා තියෙනවා. හොඳ ස්වාමි භාර්යාවන් ලැබලා තියෙනවා. මේ හැම දේවලම අපි ලැබුවේ මේ ආත්මයේ උත්සාහයෙන් විතරක් නෙවෙයි. අපේ ඒ උත්සාහයට වඩා වැඩිපුර අපේ සසර ලොකෝ පිනක් රැගෙන ඇවිල්ලා තියෙනවා. ඇතැම් විට බලන්න අපි අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට අපේ විඥානයේ මව කුසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳගත්තු විඥානයේ දුර්වල විඥානයක් නම් උපතින්ම ඇස් දෙක අන්ධ වෙන්න අංග විකල වෙන්න ශක්තියක් ඇති විඥානයක් නම් මව කුසේ පිළිසඳ ගත්තේ ඇතැම් විට අපේ අම්මා වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරියක් වෙන්න පුළුවන්. ඇතැම් විට අම්මා තාත්තා දෙන්නම වෛද්‍යය පිළිබඳ මහාචාර්යවරු වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇයටවත් පිටක් වෙන්න බෑ. පින්නතුනි මෙන්න මේක තමයි පිනේ ලක්ෂණය. අපි මව කුසේ පිළිසඳ ගන්නකොටම මහා පිනකින් සමයි ඒ නොපෙනෙන විඥානීය මව කුසට බැසගත්තේ. ඒ විඥානයේ අඩුපාඩුකම් තිබුණා නම් ඒ අඩුපාඩු අපේ මුළු ජීවිත කාලයටම බලපානවා. වෙනස් කරගන්න පුළුවන් තත්ත්වෙනුත් තියෙනව නැත්තේ නෑ. හැබැයි වෙනස් කරන්න පුළුවන් කමක් තියෙන්නේ පිනක් තිබ්බොත්. හැම කෙනාටම වෙනස් කරගන්න බෑ. දැන් ඇතැමිට උපතින්ම සමහර කෙනෙක් ආබාධිත කෙනෙක් ඉන්නවනේ. ඒකena ඉපදුනාට පස්සේ ඇතැමිට මුහුණ විකෘති වෙලා නම් හරි අතපයක විකෘතියක් නම් හරි ඇතැමිට මෙහි ඉපදිච්ච කෙනෙකුට ඒක හදා ගන්න පුළුවන් නේ. ඇතැමිට දුප්පත් රටක ඉපදිච්ච කෙනෙකුට ඒක බැරි වෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් හිතනවා කර්මය දෙන්නටම සමාන නම් එහෙනම් දෙන්නටම එක වගේ වෙන්න ඕන නේද කියලා. නමුත් පින්නතුනි අර හොඳ රටක ඉපදිලා පහසුකම් තියෙන රටක ඉපදිලා එයාට ඒ ටික සකස් කරගන්න පුළුවන්කම ලැබුණේ ඒකත් පින ආනිසංස විදියට. ඒක පිටපස්සේ තිබුණේ පිනම තමයි. එයාට ටික කාලයකට ආබාධය තිමිලා ටික කාලකින් සුව වෙන්න පුළුවන් මට්ටමට එයාට ආනිසංසයක් තිබුණා. ඒ නිසා තමයි මේ පහසුකම් ටික ලැබුණේ. දැන් අපි සමහර අය දැකලා තියෙනවා ලංකාවේදී මව් කුසියේදී පිළිසිඳගෙන ඇතැමිට මව් කුසියා මාස 6ක් 7ක් ඉන්න කාලේ අම්ම මෙහාට එනවා. මෙහාට ඇවිල්ලා දරුවා මෙහෙදි බිහි වෙනවා. බිහි වෙනකොටම ඇතැමිට කිසියම් ආබාධයක් තියෙන ඇතැමිට මෙහාට ආපු නිසා දරුවව සුව කරගන්න පුළුවන් වෙනවා. ඒක මෙහාට ආපු නිසා ලැබුණ නෙවෙයි. ඒ දරුවගේ පින නිසාම තමයි ඔක්කොම වැඩ ටික සකස් වුනේ. එනිසා පින්නතුනි අපි මෙලව ජීවිතයේ හුඟක් දේවල් ලබලා තියෙන අතීත පින නිසා. ඒ ගැන හුඟක් සතුට වෙන්න. අපේ ජීවිතයේ සතුට වෙන හුඟක් දේවල් තියෙනවා. මනුෂ්‍යාත්ම භාවය ඉපදීම, හොඳ නුවණක් ලැබීම, හොඳ රූප සම්පන්නිය, නිරෝගී සම්පන්නිය මේ හැමදේම ලැබුවේ අපි සතර මහා පින කානිසංශයක් විදියට. හැබැයි පින්නතුනි ලෝකයේ බොහෝ දිනේ ඒ පින හැටියට සැලකන්නේ මෙන්න මේ ලැබපු කාරණා ටික විතරයි. නමුත් පින්නතුනි බුදුදහම කියලා කියන්නේ ඊටත් වඩා ගැඹුරින් අපේ පින පරීක්ෂා කරලා බලනවා. මේ කරුණ අතරින් පින්නතුනි අපේ පිනේ ඉහළම தত্ত্বය බලන්නේ පරීක්ෂා කරලා බලන්නේ කොයි අවස්ථාවේදීද? කොමන කාරණයකින්ද? දැන් උපතින්ම කෙනෙකුට ඉහළම රටක රජ කෙනෙක්ගේ ජනාධිපතිවරයෙක්ගේ හරි රජ කෙනෙක්ගේ හරි පුතෙක් කියලා උපදෙන්න පුළුවන්. ඒකත් මහා කෙන කානිසංශයක්. උපතින්ම මහා ධනයකට හිමිකම් කියලා උපදෙනවා. ජීවිත කාලෙම යාට රැකගෙන ආරක්ෂා කරන්න ඕනේ නැහැ. ඔක්කොම ධනෙ තියෙනවා. ඒ අතරින් පින්නතුනි බුදුදහමේ හැටියට කෙනෙක් කොයිතරම් ඉහළම පිනකින් යුක්තද කියලා බලන්නේ කොයි කාරණේද? ඔබ හිතලා තියෙනවද? වැරදුනක් කමන්නේ බලන්න කියන්නකෝ. බය වෙන්න එපා. රිලැක්ස් එක ඉන්න. පින්නතුනි ඔබේ පින ඉහළම බලන අවස්ථාව මොකද බුදුදහමට අනුව බලනකොට? ක්‍රියා වෙනොත් බලනවා. හොඳයි. අපේ පින ඉහළින්ම තියෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලන්නේ කොයි කාරණේද? පින්නතුනි ඉහළින්ම පින තියෙද කියලා බලන්නේ වාසනාව, භාග්‍ය තියෙද කියලා බලන්නේ අර උපතින්ම ඒ පහසුකම් ටික සහිත විපදිච්ච කෙනාට සද්ධර්මය අහන්නට, බුදුවරයෙක්ගේ ධර්මය අහන්නට අවස්ථාව සැලසෙන පරිසරයක කෙනෙක් ඉපදෙලා ඉන්නවා නම් අන්න ඒකයි පිනේ ඉහළම தত্ত্বය පරීක්ෂා කළ බලන්නේ. ඇතැමිට කෙනෙක් උපතින්ම බෞද්ධ වෙලා ඉපදෙලා ඉන්නවා. නමුත් කිසිම දවසක ධර්මයේ ගැඹුරු කාරණයක් එයාට අහන්න ලැබිලා නැහැ. සමහර කෙනෙක් කියන උපතින්ම අබෞද්ධ කෙනෙක්. නමුත් දහම් පොතකට අධ්‍යයනය කළා එයා ඇතැමිට ධර්මයේ ගැඹුරුම කාරණා අධ්‍යයනය කළා ඇතැමිට පැවිදි වෙනවා. එතකොට අර ධර්මය අහන්නට නොලැබිච්ච බෞද්ධයෙක් වශයෙන් ඉපදෙච්ච කෙනාද වැඩිපුර වටින්නේ? අබෞද්ධ වෙලා ඉපදිලා පස්සේ ධර්මය අහලා ධර්මයට එන කෙනාද? ඔව්, අබෞද්ධ වුණත් අර ධර්මය අහන්න ලැබෙන කෙනා තමයි වාසනාවන්ත. උපතින්ම බෞද්ධ වුණා කියලා විතරක් හිතන්නේ ඔබ වාසනාවන්ත කියලා. බොහෝ දෙනෙකුට වරදින්නේ ඒකයි. විශේෂයෙන්ම ලාංකික අය බෞද්ධයි හිතන් ඉන්නේ හුඟක් ධර්මය දන්නවා කියලානේ. වාහ අපි ධර්මයේ දන්නා නිසා එච්චර අහන්න ඕනේ නැහැ කියලා අපි ඉතින් පොඩි කණිඳම්ම දහම් පාසල ගියා. ඒ නිසා අපි ඉතින් ධර්මයේ දන්නවා කියලා හිතන් ඉන්නේ. හැබැයි පින්නතුන උපදීම්ම අබෞද්ධය ධර්මයේ ගැඹුරු අයත් එක්ක ඔබ එකට තිබ්බොත් ඔබට තේරේ ඔබ කොතනද ඉන්නේ කියලා. ඒ නිසා පින්නතුනි කෙනෙක්ගේ භාග්‍ය පින ඉහළින්ම බලන අවස්ථාවක් තමයි ඔබට සද්ධර්මය අහන්නට අවස්ථාව ලැබෙන මෙන්න මේ මොහොත. මොකද මේක බොහෝ දෙනෙකුට උපතින් බෞද්ධ වුණාට විතරක් ලැබෙන්නේ නැහැ. සමහර අයට ඒ සඳහා හිතක් යෙදෙන්නේ නැහැ. ඕනකමක් නැහැ. සමහර අයට ඕනකම තියෙනවා, විවේකයක් නැහැ. රැකී රක්ෂා කරන්නේ දරුවන්ගේ වැඩේ ඒ හුඟා දේවල්ට හිර වෙලා ඉන්නවා මේක අහන්නට පරිසරයක් නැහැ. සමහර කෙනෙක් නොයෙක් ලෙඩ දුක් කොටපත් වෙලා ඉන්නවා ඇතැමිට වගකීම් දරාගෙන ඉන්නවා ඒ නිසාත් මේ අවස්ථාව ගිලිහෙලා යනවා. ඒ නිසා පිනතුනි ඔබට සද්ධර්මය අහන්නට පුළුවන් මානසිකත්වයක් ඕනකමක් ඒ සඳහා පරිසරයක් වටාපිටාවක් තියෙනවා නම් අන්න ඒක තමයි පිනතුනි ඔබේ පින ඉහෙලින්ම තියෙනවා කියලා බලන අවස්ථාව. එනිසා බණහන ඔබ හැම දිනෙකම උඟක් වාසනාවන්තයි. අන්න ඒ වාසනාවන්ත බව පින ගැන ඔබ නිතරම සතුටු වෙන්න. ඒ වගේම පිනතුනි බුදුදහමේ පැහැදිලිවම දේශනා කරනවා හැම ආධ්‍යාත්මික තලයකම ඉන්න අය සාමාන්‍ය පෘථග්ජන අය සෝවාන් අය සකදාගාමි කෙනා අනාගාමි කෙනා විතරක් නෙවෙයි රහතන් වහන්සේත් නිතරම කරන්න ඕන කාරණයක් ගැන සඳහන් වෙනවා. පින්නතුනි නිතරම බුදුදහමෙන් අවබෝධය කරන්නේ ප්‍රඥාව ලබා ගන්න නුවණ ලබා ගන්න. අන්න ඒ නුවණ ලබාගත් තරමට තමයි අපි ජීවිතේ වඩාත්ම සතුටෙන් ඉන්න ක්‍රමය අපි තේරුම් ගන්න. පින්නතුනි අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. දැන් අපි ලෝකේ හුඟක් දේවල් කරලා තියෙන ලෝකේ දුර ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඇතැම් විට ලෝක ගෝලයේ භාගයක් අනිත් පැත්තට ආව නේද සතුට හොයාගෙනනේ. පින්නතුනි මේ ආපු දිග ගමනේදී පින්නතුනි කොයිතරම් දුරට බලන්නේ ඇත්තටම ඔබට සතුට අඩු වුණාද සතුට වැඩි වුණාද කියලා. එන්නෙන්නම සතුට වැඩි වුණාද කියලා ඔබ ඇත්තෙම අවංකව බලන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපි කොයිතරම් දුරට එන්නෙන්නම සතුට වැඩි වෙන මාවතක අපි ඉන්නවාද කියන කාරණේ මත. දිනෙන් දින අපේ සතුට වැඩි වෙන්නට ඕන. අන්න ඒ සතුට වැඩි වෙන්න නම් පින්නතුනි අපි මොකක්ද ඇත්තටම කරන්නට ඕන? ඒ සතුට වැඩි වෙන්න නම් අපි මොකද කරන්න ඕන? හුඟක් ඉගෙන ගැනීමද? හුඟක් මිල මුදල් ඉපයීමද? දරුවන්ට හුඟක් ඉගැන්වීමද? බඩමුට්ට හුඟක් ගෙදරට ගන්න එකද? පින්නතුනි මේ දේවලුත් අපි කරනවා තමයි නේද? මේව කරන්න එපා කියලා නෑ. මේව පුළුවන් තරම් කරන්න, හොඳ යාන වාහන පාවිච්චි කරන්න, හොඳ ගේ දොර හොඳට ලස්සනට හදාගන්න ඒව කරන්න. හැබැයි පින්නතුනි මේක විතරක් නෙවෙයි සතුට ලබන මාර්ගය. අපි කොච්චර දුරට එන්නෙන්නම සතුට වැඩි වුණාද කියලා බලන්නේ අපේ සිත එන්න එන්නම දියුණුණාද කියන කාරණේ මත. අපේ සිත එන්න එන්නම සිතේ ලෝභය ද්වේෂය මෝහය එන්නෙන්නම අඩු වුණාද කියන කාරණය මතයි අපි එන්නෙන්නම සතුට ලැබුණාද කියන එක තීරණය වෙන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපේ හිත අපි කොයිතරම් ආරක්ෂා කරගත්තද කොයිතරම් පිරිසුදු කරගත්තාද කියන කාරණය මතයි අපේ සතුට වැඩි වුණා වෙන්නේ. පින්නතුනි අපි මේ මුලින් සඳහන් කළ අපි හුඟා පින්වත් අය කියලා භාග්‍යවත් අය කියලානේ කෙනෙක් දකිනකොටම පිනුතුනි ඒ පින අපට බලන්න පුළුවන්. ඒ පින අපට තියෙනවා නම් අපි කවුරු ගැනද අගේ කළ යුත්තේ, කාටද අපි කෘතඥතාවය දක්වන්න ඕන? අපේ පිනෙන් වාසනාවෙන් මේ හුඟා දේවල් ලැබලා තියෙනවා නම් අපි කාටද ඇත්තෙන්ම කළගුණ සලකන්න ඕන, සතුටු වෙන්න ඕන, අගේ කරන්න ඕන? අපේ සිතට අපේ සිත හුඟක් ලක්ෂණට තියාගෙන හිටිය නිසා තමයි ගියාත්ම භාවයේ විශේෂයෙන් ගියාත්ම භාවයේ ජීවිතේ නිමාට පත් වෙන කාලේ අපි හුඟක් හිත ලක්ෂණට තියාගෙන ඉඳලා තියෙන එකයි. ඒ හිතේ ලක්ෂණ පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැමිට මනුස්සාත්ම භාවයේ නොලැබී යන තියුණ අපට. ඒ හිතේ ලක්ෂණ පොඩ්ඩක් හරි අඩු වුණා නම් උපති මතපය කඩ වෙන තියුණා. ඒ ලක්ෂණය පොඩ්ඩක් හරි අකුසලයක් මිශ්‍ර වෙලා තිබුණා නම් ඇතැමිට උපතින්ම මන්ද බුද්ධික වෙන්න තිබුණා, බිහිර වෙන්න තිබුණා, නොයෙක් විදි ආබාධවලට පත් වෙන්න තිබුණා. අන්න ඒ සියලුම තත්ත්වයන් වලින් ඉක්මලා මේ පහසුකම් ටික ඔබට ලබා දුන්නේ පින්නතුනි නිකන් නෙවෙයි. ඔබ හිත හුඟක් ලස්සනට තියාගෙන ඉඳලා තියෙන සසරේදී. හැබැයි පින්නතුනි අන්න ඒ ලැබුණු අවස්ථාව දිගටම අපි රඳව ගන්න උත්සාහ කරන්න ඕන. ධර්මයෙන් කරන්නේ අන්න ඒ පිරිසුදු සිත යලි යලිත් පිරිසුදු කරලා ඉහළම මට්ටමට ගන්න එක තමයි අපි ධර්මයෙන් අපි කරන්නේ. අන්න ඒ සිත ඉහළම මට්ටමට දියුණු කරා නම් පින්නතුනි, ඒක තමයි සතුට ලබන ප්‍රධානම කාරණේ වෙන්නේ. ඒ වගේම අපි එදිනදා කටයුතු කරද්දී පින්නතුනි, අපේ හිතේ තියෙන තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙන්නට ඕන. තෘෂ්ණා කියන්නේ යමක් දැක්කම ඉක්මනටම තියෙන ආකර්ෂණය ඇලෙන ගතිය නුවණින් අඩු කරගන්නට ඕන. ඒ වගේම දෘෂ්ටි, මම මගේ කියන හැඟීම, මේ සත්‍යය තුළ, මේ ශරීරය තුළ පුද්ගලයෙක් බැසගෙන ඉන්නවා කියන හැඟීම ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒ වගේම මාන්නේ අඩු වෙන්නට ඕන. මෙන්න මේ තුන තමයි ප්‍රධානම කාරණා තුන අපෙන් අඩු වෙන්නට ඕන. දැන් ඔබ හොඳට කල්පනාවෙන් ඉන්න, ඔබ පින්කමක් කරද්දී මේව අඩු වෙනවද වැඩි වෙනවද කියලා. සමහරට ලොකෝ පින්කමක් කළානේ, අන්තිමට මේ ටික වැඩි කරගෙන තමයි පන්සලෙන් යන්නේ. සිත ගැන පින්නතුන් හුවා සැලකිලිමින්, ඇතැම් විට දරුවන්ට ඔබ හුවා උගන්නන දරුවෝ ඉහළම මට්ටමට ගන්නවා. අරගෙන ඉවරුනහම මොකද වෙන්නේ? මේ තුන අඩු වෙලාද වැඩි වෙලාද? තෘෂ්ණාව අඩු වෙලාද වැඩි වෙලාද? දෘෂ්ටි අඩු වෙලාද වැඩි වෙලාද? මාන්‍ය අඩු වෙලාද වැඩි වෙලාද? දරුවෝ ඉහළට තියලා ඔබ පල්ලෙහාට ගිහිල්ලා. එනසා ඔබ සාර්ථක වෙලා නැහැ. එනිසා ඔබ දක්ෂයි කියලා කියන්නේ, ඔබ සාර්ථකයි කියලා කියන්නේ දරුවට හොඳට උගන්වන්න. මාස්ටර් ඩිග්‍රී අනේ ડોක්ටරේට් එක දක්වාම උගන්වන්න. ડોක්ටරේට් දෙකම ගන්න පුළුවන්. හැබැයි ඒ අතරෙදි පිනතුන් ඊට නොදෙවෙන විදියට ඔබේ ළඟ තියෙන තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබ දරුවා නිසා නියම ප්‍රතිඵල ලබාගෙන තියෙන්නේ. ඒ දරුවට සත්‍යයක විදියට උපකාර කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔබේ දරුවට විතරක් ඔබ උදා කරොත් ඒ දරුවා විතරයි, ඒ දරුවා ගැන විතරයි ඔබට සතුට වෙන පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒ දරුවට වියදම් කරන ගමම පුළුවන් නම් තවත් අසරණ දරුවෙකුට උදව් කරන්න. එතකොට සතුට මොකද වෙන්නේ? සතුට දෙගුණේ කරගන්න පුළුවන්. ඔබේ දරුවෝ වගේම හතර දෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් සතුට හතර ගුණයක් වෙනවා. හතර ගුණේ නෙවෙයි පින්නතු, ඊටත් වඩා වැඩි වෙනවා. පින්නතුනේ මෙන්න මේ විදියට සතුට වැඩි කරගන්න ක්‍රම ධර්මයේ තුල තියෙනවා. එනිසා ධර්මයෙන් අපි ටිකෙන් ටික ඉදිරියට ගියා කියලා කියන්නේ පින්නතුනේ මෙන්න මේ ලක්ෂණ අපේ ළඟ එන්නට ඕන. බුදුදහම කියලා කියන්නේ පින්නතුනේ අපට වඩාත්ම ප්‍රඥාව ලබා දීලා අපට ඉහළම සතුට ලබා දෙන මාර්ගය තමයි බුදුදහම කියලා කියන්නේ. යම් කෙනෙක් හිතනවා නම් මේක අපට කරදරයක්, මේක අපට වෙලාව ගත වෙන වැඩක් කියලා ධර්මය අහන එක පිළිපදින එක ඇත්තටම පිනුතුනි අපි අපට සැලකුවා වෙන්නේ නැහැ. අපි ඇත්තටම අපට සලකනවා නම් අප කල යුතු ප්‍රධානම දේ තමයි හරියට ධර්මය අහලා හැකිතාක් දුරට ඒ ධර්මය තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්නට ඕන. එහෙම සම්බන්ධ කරගත්තොත් තමයි තමන්ට වඩාත්ම ජීවිතය ගැන සතුටට පත් වෙන පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව පිනුතුනි අපි අර මුලින් සඳහන් කළ අපේ දරුවෝ, අපේ අධ්‍යාපනයේ රැකිරක්ෂා, මේ දේවල් ගැන විතරක් නම් අපි සතුටටපත් වෙන්නේ මොකක්ද අන්තිමට වෙන්නේ? ඒ සතුට දුකෙන් තමයි කෙලවර වෙන්නේ. ඇයි? අර තමන් විශ්වාස කරපු දේවල් හැම දෙයක්ම තමන්ට කාලෙකදී ටිකෙන් ටික වියපත් වෙනවා, වෙන් වෙලා යනවා. වැඩි දෙයක් තමා පිනුත් අපේ ශරීරයේ, අපේ රෝග සම්පත්තිය ගැන හරි අපි දැඩි විශ්වාසයෙන් නම් හිටියේ, දැඩි බලාපොරොත්තු වෙන නම් හිටියේ, ඒකත් අපට නැති වෙලා යනවා. ඒව හොඳට ලස්සනට තියාගන්න. හැබැයි ඊට වඩා ධර්මයේ පින්නතුනි වටිනා පැත්තක් බුදුහාමුදුරෝ දේශනා කළා. අන්න ඒ පැත්ත තමයි අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිනෙන් දින තමන් සතුටෙන් ඉදිරියට යනවද කියලා තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන් ලක්ෂණ ටිකක් අද අප සාකච්ඡා කරන්නේ. පින්නතුනි ධර්ම දේශනා හැටියට අපි මාතෘකාව වශයෙන් අද තෝරාගත්තේ සංයුත්ත නිකායේ තියෙන අරුණවතී කියලා සූත්‍රය. මේක හුඟක් ප්‍රකට සූත්‍රයක්. මේ පිනතුන් අහලා ඇති ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චිනෝ සේනං නලාගාරං කුංජරෝ කියන ගාතවත් එන්නේ මේ සූත්‍රෙමයි. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ අතීත බුදුරජාණන් වහන්සේ කෙනගේ ශාසනයක සිදුවෙච්ච කාරණාවක් ගැන විස්තර කරන සූත්‍රයක්. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න බොහෝ කලකට කලින් සිකී කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියා. දැන් 820 පිටත කියනකොට අපි කියන්නේ සීකී කියලා. අන්නේ සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කලෙවිත සිදුවීමක් ගැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දිනක් මේ සීකී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෑසන කාලයේහි පිණ්ඩපාතේ වැඩම කරන්න සූදානම් වෙලා ඊට කලින් ටික වේලාවක් තිබුණා පිණ්ඩපාතේ වඩින්න. මේ අවස්ථාවේදී උන්වහන්සේ කලේ උන්වහන්සේගේ ප්‍රධාන අග්‍ර ශ්‍රාවකයන් දෙනමක් හිටියා. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේටත් හිටියනේ අග්‍ර ශ්‍රාවක දෙනම. අපේ බුදුහාඳුරන්ගේ අග්‍ර ශ්‍රාවක දෙනමට කියන්නේ කොහමද? සරියුත් මුගලන් කියලා. සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනමට කිව්වේ අභිභූ සම්භව කියලා. එක හඳුරු කෙනෙක් අභිභූ, අනිත් හඳුරු සම්භව. මෙන්න මේ දෙනමට මේ සීකී බුදුහාඳුර සඳහන් කරනවා. අපි දැන් වෙලාව තියෙනෝනේ, අපි වෙලා තියෙන නිසා අපි බ්‍රහ්මලෝකෙ පැත්තේ ගිහිලෙමු කියලා. දැන් පින්නතුනේ මේ එක එක සත්‍යයන් ඉන්න ස්ථාන තියෙනවා, මට්ටම් තියෙනවා. දැන් මේ තලයන් පින්නතුනේ විවිධ අවස්ථාවල ධර්මයේ විස්තර කළා තියෙනවා. දැන් අපිත් එක්ක එකට ඉන්න සතාසියුපාව අපේ ළඟම ඉන්නවා. දැන් මනුස්ස ලෝකයේ සතාසියුපාව හිටියට ඒ සත්තු අපිත් එක්ක එකට හිටියට මනුස්ස ලෝකය කියලා අපි කියන්නේ නැහැ. නොකියන්නේ ඇයි එහෙම? කියන්නේ අපි මිනිස්සුය කියලා කියන්නේ නැහැ. හැබැයි අපි ඉන්න වටාපිටාව යට ඉන්න පුළුවන්. ඒ වගේම ප්‍රේතයන් භූතයන් ඉන්නවා. ඒ ඇටත් අපි වාස්තිතව ඉන්න පුළුවන්. හැබැයි අවීචිය වගේ සමහර පහළ ස්ථාන තියෙනවා. මනස් ලෝකයෙන් පහළ ස්ථානවල කියලා ධර්මයෙන් සඳහන් වෙනවා. ඒ වගේම සමහර දෙවිවරු ඉන්නවා. අපි ඉන්න ආශ්‍රිතවම පහළ මට්ටමේ දෙවිවරු වාසය කරනවා. හැබැයි ඉහළට යන්නේ නැහැ. ඔවුන්ගේ මට්ටම් වෙනස් වෙනවා. ඒ ඈත තැනක් වුණත් පින්තුනේ අවිඥාලාභී කෙනෙකුට, හිත දියුණු කරපු කෙනෙකුට ඒ තැනට යන්නට කාලය සහ අවකාශය දෙක නැති වෙනවා. යාගේ මනසේ දියුණුව නිසා යා හිතනකොටම ඒ අවශ්‍ය තැන පහළ වීමේ පෙනී සිටීමේ හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙයිද? දැන් අපි කියමු, දැන් වේවුස් කියලා කියන්නේ අපි දැන් ওই රූපවාහිනී, ගුවන්විදුලි ආදී නාලිකාවලින්, සම්ප්‍රේෂණාගාරවලින් ඒවා නිකුත් කරනවා. නිකුත් කරනකොට ඉතාම සුළු මොහොතකින් ඈත තැනකට ගිහිල්ලා ඒ අවශ්‍ය උපකරණ වලට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පින්නතුනේ මේ ශරීරයේ හැකියාවක් තියෙනවා. මනස දිනු කරාට පස්සේ එකාතකින් තමන් ඉන්න තැන ඉඳලම මනසින් ඒ තැන ફોકસ කරන්නත් පුළුවන්. නැත්නම් ශරීරයත් එක්කම ඒ තැන පෙනී සිටින්න පුළුවන්. එහෙම හැකියාවක් මේ ශරීරය තුල තියෙනවා. ඉතින් මේ සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොකද තමන්ගේ ශ්‍රාවකයන් දෙනමට කිව්වා? අපි යමු බ්‍රහ්ම ලෝකෙට මේ විවේක කාලේ කියලා. ඊට පස්සේ බ්‍රහ්මයන් සංග සාකච්ඡා කරන අවස්ථාවේදී මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර අභිභූ කියන ස්වාමීන් වහන්සේට කියනවා, අභිභූ ඔබ මේ බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන්න, ඔවුන් ධර්මයේ පැත්තට යොමු කරන්න කියලා. අන්නේ අවස්ථාවේදී සාස්ත්‍රී ලෝක ධාතුවට ඇහෙන්න මේ අභිභූ කියන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කළා. සාස්ත්‍රී කියලා ලෝක ධාතු පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. සාස්ත්‍රී කියන්නේ පාලි භාෂාවෙන් 18. පින්නතුනේ අපි ඉන්න මේ එක ගැලැක්සියක, ඈ එක මන්දාකිණියක සෝලාර් සිස්ටම් සෞර ග්‍රහ මණ්ඩල ලක්ෂ ගණක්, මිලියන ගණක් තියෙනවා. දැන් අපි ඉන්න මේ සෞර ග්‍රහ මණ්ඩලයට කියන්නේ, අපි ඉන්න මේ ගැලැක්සියට කියන්නේ මිල්කි වේ කියලා. ධර්මයේ සඳහන් වෙනවා මේ එක ගැලැක්සියක බිලියන ගානක් සෝලාර් සිස්ටම් තියෙනවා, බිලියන ගානක්. ඒ අතුරින් මිනිස්යන් ඉන්න ස්ථාන තියෙනවා 1000ක් කියලා. මිනිස්යන් ඉන්න ග්‍රහලෝක සෝලාර් සිස්ටම් 1000ක් තියෙයි කියලා. තාම විද්‍යාඥයන්ට එහෙම හොයාගන්න බැරි වුණා. තාම ඒගොල්ලන් අනුමාන කරන, නමුත් විනතුනේ බුදුදහම ඉක්මවල යන්නේ ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. එතකොට මෙන්න මේ සෝලාර් සිස්ටම්, මේ මිනිස් ලෝක 1000ක් තියෙන ගැලැක්සි, ඒ ගැලැක්සියේ තව සෝලාර් සිස්ටම් බිලියන ගානක් තියෙනවා. හැම එකෙම මිනිස්සුන් නැහැ, හැම එකෙම සත්වයන් නැහැ. විශේෂයෙන් සත්වයන් ඉන්න වතුර සූර්යාලෝකයේ තියෙනවනේ කියලා අපි සාමාන්‍ය විශ්වාස කරනවා. එතකොට මෙන්න මේ සෝලාර් සිස්ටම් එකතු වෙලා හැදිච්ච මේ ගැලැක්සි 1000ක් එකතු වුණාට පස්සේ නැවත හැදෙනවා ත්‍රිසහස්‍රී ලෝක ධාතු කියලා. ඒ 1000ක් නැවත එකතු වෙලා ත්‍රිසහස්‍රී ලෝක ධාතු හැදෙනවා. මෙහෙම ඒ ගුණෙන් වැඩි වෙලා පිනතුණි සාස්ත්‍රී ලෝක ධාතු දක්වා වැඩි වෙන කතාව බුදුදහමේ තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ මේක. දැන් අපි ඉන්න එකම මිල්කි වේ එක ගත්තත් අපි ඉන්න එකම ගැලැක්සිය ගත්තත් ඒ ගැලැක්සියේ එක කොනක ඉඳලා අනිත් කොනට යන්න ගත වෙන කාලය සඳහන් වෙනවා ආලෝක වර්ෂ වලින් ගත්තොත් light years වලින් ගත්තොත් ආලෝක වර්ෂ ලක්ෂයක් ගත වෙනවා කියලා. එක සුළු මොහොතකට 73,85,000 වේගෙන් ගියත් එක කොනක ඉඳන් අනිත් කොනට යන්න ආලෝක වර්ෂ ලක්ෂයක් යනවා කියලා. ඉතින් ඒ වගේ සෞර ග්‍රහ මණ්ඩල එකතු වෙලා ඒ වගේම ගැලැක්සිස් එකතු වෙලා මෙහෙම වැඩි වෙන සංඛ්‍යාව ගැන ධර්මයේ සඳහන් වෙනවා. අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක්ගේ විශේෂපතේ කියලා කියන්නේ. ඒ රහතන් වහන්සේ කෙනෙකුට හඬ විහිදුවන්න පුළුවන් ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ සහස්‍රී ලෝක ධාතු කියන ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේගේ සීමාව ගැන ලොකු විස්තරයක් එනවා. ඒක කියන්නේ කිව්වොත් ධර්මයේ අපි කියන මාතෘකාවෙන් පිරියනවා. පින්නතුනේ එතකොට මේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ දහසක් ලෝක ධාතුට ඇහෙන ධර්ම දේශනා කළා කියලා කියනවා. ඒ දෙවරු විස්මයට පත් වෙලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා. ඒ ස්වාමීන් වහන්සේ ඒ බ්‍රහ්ම ලෝකෙදී කියපු බණ මනුස්ස ලෝකෙටත් ඇහෙන තමයි කියලා තියෙන්නේ. මනුස්ස ලෝකෙට ආවට පස්සේ මනුස්ස ලෝකේ හිටිය අයගෙන් ස්වාමීන් වහන්සේලගෙන් ඒ බුදුරජාණන් වහන්සේ විස්තර අහලා තියෙනවා බණ ඇහුණද කියලා. පින්නතුනි අන්නේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු ගාථා වලින් එක ගාථාවක් තමයි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. මේ ගාථා වෙන මොන සූත්‍රයේද? සූත්‍රය අපි මුලින් සඳහන් කළා අරුණවතී කියලා සූත්‍රය. සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායේහි අරුණවතී කියන සූත්‍රය තමයි මේ සූත්‍රය ඇතුළත් වන්නේ. මේ කරුණ ඇතුළත් වන්නේ ඒක ගාථාවක් තමයි. යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛ සංතං කරිත්‍ති. යම් කිසි කෙනෙක් මේ ධර්ම විනය තුල අප්‍රමාදීව යෙදෙනවා නම් ඒතනත්තා පහය ජාති සංසාරං එයා ජාති ජරා මරණ දුරු කරලා දුක කෙලවර කරනවායි කියන මේක තමයි මේ ගාථාවේ සරලම තේරුම. යම් කිසි කෙනෙක් මේ ධර්මයේ තුල අප්‍රමාදීව හැසිරෙනවා නම් ඒ හැසිරෙන කෙනා දුකෙන් නිදහස් වෙනවා කියන කාරණය. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි අපේ දැනුම අපේ ප්‍රඥාව දිනු කර ගැනීමට හේතු වන කරුණු හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ කරුණු හතර තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. අපි මුලින් සඳහන් කළා සමාජයේ ඉන්න ආධ්‍යාත්මික හැම මට්ටමකම ඉන්න කෙනෙක් මෙන්න මේ හතර දිනු කරගන්නට ඕන. එයා ආධ්‍යාත්මික වශයෙන් මානසික දිනුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනැත්තා හැකිතාක් දුරට මෙන්න මේ කරුණු හතරෙන් ශක්තිමත් වෙන්නට ඕන. මොනවද කරුණු හතර? කල්යාණ මිත්‍රාශ්‍රය, තමන්ට වඩා ධර්මයේ දන්න සිල්වත් ගුණවත් කෙනෙක් නිතරම ආශ්‍රය කරන්න ඕන. ආශ්‍රය කරන්නට වැඩක් නැහැ. ඒ තැනැත්තාගෙන් ධර්ම කාරණා අහන්නට ඕන. ඒ වගේ මේ අහන ධර්ම කාරණා නිතර නුවණින් මෙහෙ කරන්න ඕන. ඒ වගේමයි ඒ අහන ධර්ම කාරණා තමන්ගේ ජීවිතය තුළින් සමථ විදර්ශනා වශයෙන් ප්‍රගුණ කරන්නත් ඕන. මේ හතර මේකට තියෙන්නට ඕන. සමහර කෙනෙක් බණ අහලා එතනින් විතරක් සෑහීමකට පත් වෙනවා. පින්නතුනි ධර්මයේ තියෙන වෙනස තමයි වෙනත් අපි විෂයක් ඉගෙන ගැනීමේ ධර්මය ඉගෙන ගැනීමේ ලොකු වෙනසක් තියෙනවා. වෙනත් දෙයක විෂය කරුණක් ඉගෙන ගත්තොත් අපට අමතක වෙලා යනවා. නමුත් ඇත්තටම අපි ධර්ම කාරණා ඉගෙන ගන්නකොට පින්නතුනි හරියට නුවණින් නම් හිටියේ, මෙනෙහි කරමින් නම් හිටියේ, අවධානයෙන් නම් හිටියේ ඒ කාරණා පින්නතුනි අපට අමතක වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපේ ජීවිතය ගැනම තමයි මේ කියන්නේ. දැන් මේ පින්නතුන්ට මේ ඇවිල්ලා මේ වාඩි වෙලා හිටිය කාරණය ගැන අමතක වීමක් වෙනවද? සාමාන්‍යයෙන් අමතක වෙන්නේ නැහැ. ඔබට ගෙදර ලිපිනේ අමතක වෙනවද? ගෙදර ලිපිනේ අමතක, ගෙදරට යන පාර අමතක වෙන්නේ අපට. ඒක අපේ ජීවිතයම වෙලේ ඒක. අන්න ඒ වගේ තමයි පින්නතුන් ඔබ සැබෑ ධර්මයක් නම් අහන්නේ. ඒ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි ඒක තමන්ට දැනෙන්න ඕනේ. මේ තමන්ගේම ජීවිතය ගැන මේ කියන්නේ කියලා. ඒත් එක්කම පිනතුනි ඒ ධර්මයේ තුලම අපේ මනස රඳවා ගන්නට අපි උත්සාහ ගන්නට ඕන. එහෙම වුණොතින් තමයි පිනතුනි ඒ ධර්මයේ තුලින් අපට යම් කිසි විදිහේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. දැන් අද අපි ධර්මය ඉගෙන ගන්නේ කොහොමද? අද අපි ධර්මය ඉගෙන ගන්නේ අර විශ්වවිද්‍යාලයේ කොලෙජ් එකක විෂයක් ඉගෙන ගන්නවා වගේ. ඒ ඉගෙන ගන්න මොහොතේ හොඳ කීකරු ශිෂ්‍යයෝ වගේ අහගෙන ඉන්නවා. ආ ඊට පස්සේ සාමාන්‍ය විදිහට බහැල යනවා. අර අහපු දේවල් ටික අමතක කරනවා අපට. නමුත් පින්නතුනි ඒක නෙවෙයි අපට වෙන්නට ඕනේ. ඒ ධර්ම කරණක් කියනකොටම අපේ ජීවිතේ ගැනම නේද මේ කියන්නේ කියන හැඟීම අපට ඒ කාරණා තුලින් එන්නට ඕනේ. බුදුහාරු සඳහන් කරන යම්කිසි කෙනෙක් අප්‍රමාදීව මේ ධහම තුල ඉන්නවා නම් ඒක නැත්තා දුකෙන් නිදහස් වෙනවා කියලා. අපි බලමු පින්නතුනි දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම පින්නතුනි අපි බලමු අපට දුකක් එනවා නම් ඇයි දුකක් එන්නේ කියලා. ඔබ කලකමනා කරලා බලන්න ඔබට යම්කිසි මානසික පීඩාවක් එනවා නම් එන්නේ ඇයි? ඔබ යම්කිසි කාරණයක් ගැන සිහි කරනකොට ඔබ දැකපු දෙයක් ගැන, අහපු දෙයක් ගැන, ස්පර්ශ කරපු දෙයක් ගැන, ගඳ සුවඳ විඳපු දෙයක් ගැන ඔබට හිතනකොට තමයි ඔබට ඒ දුක එන්නේ. නැත්නම් එවැනි දෙයක් ගැන අනාගතේ බලන්න අහන්න දකින්න පුළුවන් මානසිකත්වයක ඔබ ඉන්න නිසා ඔබට යම්කිසි දෙයක් ගැන දැඩි ආසාවක් ඇති වෙනවා නම්, යම්කිසි කෙනෙක් ගැන දැඩි අමනාපයක් ඇති වෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? ඔබට යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් වෙනවා නම් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ඔබ යම්කිසි පුද්ගලයෙක් ගැන දෙයක් ගැන මේ මොහොතේ හිතනවා. ඒ හිතීමම නෙවෙයි ගැටලුව. ඒ හිතන මොහොතේ ඔබ හිතනවා ඒ අත්දැකීම ඔබ ලබන මොහොතේ සිද්ධිය තාම එහෙම සිදු වෙනවායි කියලා. දැන් කවුරු හරි ඔබට බැන්නේ කියමු. දැන් ඔබට යම් කිසි අවස්ථාවක දැඩිසි ඔබට ඇදැමිට ඔබ නොකරපු වරදකට බැන්න කෙනෙක්. ඒ බැනපු කෙනා දැන් මෙතෙන්ට එනවා කියලා කියමු බලන්න. ඔබට මොකද්ද වෙන්නේ? හොඳට කැමරාවක් කියමු හයි කරලා තිබුණොත් හොඳට මොන දිහා බලන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා. හිතක් ගැන බලන්න පුළුවන් කැමරාවක් තියෙනවා නම් තවත් හොඳටම බලගන්න පුළුවන්. පින්නතුණි අවස්ථාවේ ඇත්තටම මොකද වෙන්නේ? අපි ඒක නෑ බැනපු ඒ සිද්ධිය එහෙම සිහි කළා ඒ අතීත සිද්ධියට අපි එහෙම යනවා. අතීතය මතක් කරගන්න විතරක් නෙවෙයි ඒ සිද්ධිය තුළ එහෙමම අපි ජීවත් වෙනවා. පින්නතුණි මෙන්න මේක තමයි දුක ඇති වෙන හේතුව. නමුත් දැන් මේ මොහොතේ අපි ඒක සිහිපත් කරනකොට ඇත්තට මේ සිද්ධිය වෙමින්ද තියෙන්නේ? ඒ සිද්ධිය සම්පූර්ණ මෙතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා. දැන් අපට මොකද වෙන්නේ? අපේ හිතේ තියෙන එක්තරා ලක්ෂණයක් සති කියන චෛතසිකයක් තියෙනවා. ඒ සති කියන චෛතසිකේ ලක්ෂණය තමයි අතීත දෙයක් ඕනම වෙලාවක සිහිපත් කරගන්න පුළුවන්. ඒක හිතේ තියෙන හැකියාව. දැන් මේ ආත්ම භාවයේදී සිහි වෙන්නේ දැන් අපට සිහි වෙන්නේ මේ ජීවිතය කරපු කාරණා ටික. නින්දෙදි සිහි වෙන්නේ මේ ජීවිතය කරපු කාරණා ටික. හැබැයි පින්නතුනි සිටි අවස්ථාවක් තියෙනවා. මුළු සතරම දේවල් ටික ඔක්කොම එකම ලයින් එකකට පේන වෙලාවලු තියෙනවා. ඒක කොමන වෙලාවද? ඒ තමයි මරණාසන්න මොහොත. අපට හේනේ දෙපේන පිණුතුනේ මේ ජීවිතයේ සිදුවෙච්ච කාරණා ටික. අපර සාමාන්‍ය වෙලාවේ මතක් වෙන්නේ මේ වෙලාවේදී සිද්ධ කරපු ටික. අපි අවිඥා ලැබුවොත් හිත දිනු කරවතින් අපට මාවකෝස දක්වා ආත්ම 500ක් විතර ආපස්සට යන්න පුළුවන්. කල්ප 500ක් විතර ආපස්සට යන්න පුළුවන්. හිත දිනු කරලා. පිණුතුනේ මරණාසන්න මොහොතේ හිතේ තියෙන ක්‍රියාකාරීත්වය කොහොමද? අතීතයේ කල්ප ගානකට කලින් කරපු කුසල අකුසල කර්ම ශක්තිය පේන ගානට අපේ මනස විවෘත වෙනවා. අන්න ඒ අවස්ථාවේදී පින්නතුනි අපි කැමැති අරමුණක් ගන්න කියලා හිතුවට ලේසි නෑ ඒක. එහෙම කරන්න නම් අපට අපේ හිත ඉතාම ඉහළ මට්ටමට අපට දිනු කරන්න වෙනවා. අන්න ඒ මාර්ගය තමයි බුදුදහමෙන් දේශනා කරන්නේ. පින්නතුනි අපි මේ සඳහන් කළේ විශේෂයෙන්ම පින්නතුනි අපි අපේ ජීවිත ගත කරද්දී අපි වඩාත්ම සැලකිලිමත් විය යුතු කාරණය ගැන. ඒ තමයි අපේ මනස ගැන, අපේ හිත ගැන. අපි ඇත්තටම අපට ආදරේ නම්, ඇත්තටම අපි අපට සලකනවා නම්, ඇත්තටම අපේ ජීවිතය අපේ සතුට සැනසීම බලාපොරොත්තු වෙනවා නම් අප විසින් කළ යුතු ප්‍රධානම කාරණය තමයි මෙන්න මේ හිත ගැන ඉතාම අවධානයෙන් අපි ඉන්නට ඕන. මේ මොහොතේ සමංගි හිතේ තියෙන සිතුවිල්ල මොකද්ද කියන එක ගැන දැඩි අවධානයෙන් අපි ඉන්නට ඕන. ඒකට තමයි සතිය දිනු කරනවා කියලා කියන්නේ. ඒ වගේම මේ සතියත් එක්ක මේකට යන දෙයක් තමයි සම්පජඤ්ඤය නුවණ කියන එක. ඒ සිය සහ නුවණ කියන දෙක මේකට දිනු වෙන්නට ඕන. ඒත් මෙන්න මේ කරුණ දිනු වෙද්දී අපි මුලින් සඳහන් කළා පුළුවන් තරම් දුරට සමන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන කියලා. ධර්ම ශ්‍රවණය කරන්න කරන්න තමන්ට ලැබෙන අවබෝධයක් තියෙනවා. තමන්ගේ එන්නෙම නුවණ ලැබෙනවා. ඒ නුවණ ලැබීමේ පළවෙනි පියවර තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මොකටද කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ? අපේ සිත මුල් වෙලා අපේ සිදු සිතින් යමක් කළොතින් යමක් කිව්වොතින් යමක් සිතුවොතින් ඒකට අපට දුක් විපාක ලැබෙනවා. හිත පිරිසිදුව යමක් කළොතින් යමක් කිව්වොතින් යමක් සිතුවොතින් අන්න ඒ සිත කනරූපව තමයි දුක් විපාක ලැබෙනවා. ධර්ම ශ්‍රවණයෙන් පිනොතින් අපට ලැබෙන පළවෙනි අවබෝධය මෙන්න මේක. මේක තමයි පළවෙනි අවබෝධය. මේ අවබෝධය ලැබෙච්ච තරමට අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මොකද වෙන්නේ? ඒ තමයි සබ්බ පාපසංකරණම් කියපු විදිහට හැකිතාක දුරට තමන් අකුසල වලින් මිදෙනවා, පාපයන්ගෙන් මිදෙනවා. ඇයි මිදෙන්නේ? අනිත්‍යයට බය හින්දද? නීති රීති වලට බය හින්දද? නෑ, වෙනතුනේ තමන් බය දුක් විඳින්න. තමන් කැමති නෑ තමන්ගේ හිතට දුකක් දෙන්න. තමන් කැමති හිත පිරිසිදුව තියාගෙන ඒ නිසා තමන් හැකිතාක් දුරට අකුසල සිතුවිලින් තමන්ගෙන් වෙනවා. අනිත් කාරණේ තමයි කුසල සූප සම්බදා කියපු ආකාරයට හැකිතාක් දුරට තමන් කුසල කරනවා. මොනවද කුසල කියලා කියන්නේ? නිතරම තමන් පරිත්‍යාගශීලී වෙනවා. නිතරම යම් කිසි කෙනෙකුට දෙයක් දෙන චේතනාව හිතේ තියෙනවා. ඒක එකපාරම පිටස්තර කෙනෙකුට දෙන්න අමාරුයි. මුලින්ම දෙන්න පුරුදු කරන්නේ කාටද? තමන්ගේ දරුවන්ටනේ. ඊට පස්සේ තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තට. ඊට පස්සේ සහෝදර සහෝදරියන්ට. මෙහෙම තමයි ටිකෙන් ටික දීම හුරු කරන්නේ. පින්නතුනි, මේ දීම හුරු වෙනකොට මනසට ලොකු සැහැල්ලුවක් එනවා. ඒ වගේම පින්නතුනි, තමන් යමක් පරිත්‍යාග කරනකොට තමන් ගෙදර තමන්ගේ දරුවෙකුට යමක් දුනොතින් ඒ ලබන සතුටට වඩා මහ ඉහළ සතුටක් තියෙනවා. ඊට වඩා පිටස්තර කෙනෙකුට තමන්ට දෙන්න පුළුවන්. දරුවෙකුට දුන්නට විතරක් කුසලයක් වෙන්නේ නැහැ පින්නතුනි. තමන්ගේ මනසේ බලන්නේ, තමන්ගේ දිනුව බලන්නේ, පුළුවන් නම් පිටස්තර කෙනෙකුට දෙයක් දෙන්න. ඒ මනසේ ඉහළම ශක්තිය බලන්නේ තමන්ට කරදර කරපු, බාධා කරපු, තමන්ගේ ළඟම කෙනෙකුට හිංසාව පීඩාව කරපු කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් ඒ හිත බොහොම ලස්සන හිතක්. ඒ හිත හුඟක් දිනු හිතක්. ඒ තත්ත්වයට පත් වෙන එක ලේසි නෑ. ඒක බෝධිසත්ව සංකල්පයක්. පින්නතුනි, මේ දාණයෙන් තමයි මුල්ම පියවර අපි ආරම්භ කරන්නේ. පරිත්‍යාග සීලයෙන් දෙවෙනි පියවර තමයි පින්නතුනි සිල්වත් බව. හැකිතාක් දුරට තමන්ගේ කය වචනය සංවර කරගන්නවා. ධර්ම ශ්‍රවණයෙන් නිවැරදි දැක්මක් ලැබුණු කෙනාගේ ළඟ පින්නතුනි මුලින්ම ඇති වෙන සම්මා සංකල්පන ඇති වෙනවා. සම්මා සංකල්පන ඇති වෙච්ච ගමන් ඊළඟට මොකද වෙන්නේ? තමන්ගේ ක්‍රියාවන් සංවර වෙන කලින් මොකද වෙන්නේ? සම්මා වාචා, වචනේ නිවැරදි වෙනවා. හුඟා කල්පනාවෙන් තමයි වචන පරිහරණය කරන්නේ. වචන නාස්ති කරගන්නේ නැහැ. වචන වලින් අනිත්‍යයට දුක් දෙන්නේ නැහැ, පීඩාවක් කරන්නේ නැහැ. ඒක හිතලා නෙමෙයි කරන්නේ. සම්මා දිට්ඨිය ලැබෙච්ච ප්‍රමාණයට සම්මා සංකල්ප හොඳ වෙනවා. සම්මා සංකල්ප හොඳ වෙනකොටම පිනතුනේ තමන්ගේ මනස හොඳ වෙනවා. තමන්ගේ වචන හොඳ වෙනවා, වචන ලස්සන වෙනවා. ඒ වගේම පින්නතුනේ තමන්ගේ ක්‍රියාවන් නිවැරදි වෙනවා. තමන්ගේ ක්‍රියාවන් නිවැරදි වෙන්න කලින් නිවැරදි වෙන්නේ මොකද? තමන්ගේ වචනේ. මොකද පින්නතුනේ සමාජයේදී අපි බොහෝ විට බැනුම් අහන්නේ මොකක් හින්දද? කරපු වැඩවලට වඩා කියපු වචන හින්දනේ. වචන නිසා තමයි පුද්ගලොත් එක හුඟක් අමනාප වෙන්නේ, හිත රිදව ගන්න. ඒ නිසා පළවෙනි පියවර තමයි පින්නතුනේ හුඟා කට පරිස්සම් කරගන්න. පින්නතුනේ මේත් එක තමයි ලොකු සැනසීමක් ලැබෙනවා හිතට. ඒ වගේම පිනොතේ ඊළඟ පියවර තමයි මනස දිනු කරන වැඩක නිතරම තමන් යෙදෙල ඉන්නවා. මේක පළවෙනි පියවර තමයි මෛත්‍රී භාවනාව වැඩි වීම. පිනොතුනි නිතරම සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා නිතරම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව නිතරම හිතේ තියාගන්න. බුදුරජාණන් වහන්සේ කරණි මෙත් සූත්‍රයේ දේශනා කළා යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික ගමන් මගක යනවාද මානසික සෝයක් කරා යම් කිසි කෙනෙක් යනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? තමන් කොයි තරම් දුරට මෛත්‍රී භාවනාව කරන කෙනෙක්ද කියන. ඔබ තාම මෛත්‍රී භාවනා පටන් ගත්තේ නැත්නම් ඒ කියන්නේ තාම නියම සැනසෙන මාවතට තමන් ඇතුළු වෙලා නැතම. එනිසා මානසික සුවයක් කරා යන ගමනෙහි පිනතුණි ප්‍රධානම ලක්ෂණයක් තමයි මෛත්‍රී වැඩි වීම. නිතරම අනිත්‍යගේ යහපත බලාපොරොත්තු වෙනවා. නිතරම අනිත්‍යට සෙත් පදනවා. නිතරම අනිත්‍යගේ දිනුවෙදි සතුට වෙනවා. නිතරම වෙනත් කෙනෙක්ගේ දුක කරදරයක් ඇති වෙච්ච වෙලාවෙදී පිළිහිට වෙන්න බලාගෙන ඉන්නේ. මේක තමයි මෛත්‍රී වඩන සිතක ලක්ෂණය. ඒ වගේම කෙනෙක්ගේ වරදකදී අඩුපාඩුවකදී දෝෂාරෝපණය කරන ගතිය අඩු වෙනවා. දැන් අපිට පේනතුනේ අපේ හිතේ මානසික සුවය නැති වෙන ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා. ඒ දෙකම ඇති වෙන මෛත්‍රිය නැති හින්දා. එකක් තමයි අමනාපකම්. අනිත් එක අනිත්‍යයේ අඩුපාඩුකම් වලදී නිතරම දෝෂාරෝපණය කරනවා, නිතරම කම්ප්ලේන් කරනවා. මෙහෙම මානසිකත්වයක නම් ඉන්නේ ඒ කියන්නේ හරියට අපේ මෛත්‍රිය වැඩිලා නැහැ කියලා. කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වෙච්ච ගමන්ම අපි ඒ දිහා බලනවා. එතෙන් මෙතන කවුද පුද්ගලයා කියලා නේ. පින්නතුනි මේක අපේ අඩු වෙනවා මෛත්‍රිය වැඩි වීමත් එක්ක. ඒ වගේමයි පින්නතුනි මේ මට්ටම දක්වා එන්නේ කම්මස්සකතා සම්මාදිටියත් එක්ක. මේ කරුණ ටික පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච නැති කාලෙකුණත් දැනගන්න පුළුවන්. දැන් උදාහරණයකට දැන් වර්තමානයේ මනෝවෛද්‍ය විශේෂඥවරු සයිකියාට්‍රික්ස්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට සඳහන් කරන ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මයින්ඩ්ෆුල්නස් එක. අනෙත් එක ලෙවින් කයින්ඩ්නස් එක. පින්නතුනි හරියට මෛත්‍රී භාන අඩුම ගානේ දවසට විනාඩි 10ක් පුරු කරන්න බලන්න. දවස් දෙකක් නෙවෙයි මාසයක් දෙකක් තුනක් මාස 6ක් එක දිගටම කරන්න බලන්න. පින්නතුනි දැනට සිතේ තියෙන මානසික පීඩා 60%කට වඩා අඩු වෙනවා. ඒක දිට්ඨනම වේදනිය වශයෙන්ම බලන්න පුළුවන්. හිතේ අනිත්‍යයත් එක්ක ගැටෙන ගති හුඟක් අඩු වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි මානසික සුවයක් කරා යන මාවතේ ලක්ෂණය. අපටම අපි ගැන බලන්න පුළුවන් ඇත්තටම තමන් මානසික සතුට දිනු කරගනිමින්ද ඉන්නේ කියලා. ඊළඟ කාරණය තමයි පින්නතුනි අපි මෛත්‍රී භාවනා දිනු කරන වගේම සතිය දිනු කරන්න ඕන. ඒ වගේම ප්‍රඥාව දිනු කරන්නත් ඕන. බුදුරජාණන් වහන්සේ වරක් ලෝකයේ අන්ධකාරය ගැන සඳහන් කළා. ලෝකයේ පවතින දැඩි අන්ධකාරය ගැන දේශනා කළා. අන්තරීක්ෂ නිරය කියලා පිනතුන ස්ථානයක් තියෙනවා. අන්තරීක්ෂ කියලා. අන්තරීක්ෂ කියන්නේ මොනවටද? සමහර ග්‍රහලෝක තියෙනවා. මේ ග්‍රහලෝක වලට ආලෝකය වැටෙන්නේ නැහැ. දැන් මේ පිනතුනොත් අහලා තියෙන ග්‍රහලෝක ගැන මාධ්‍යන කළා තියෙනවා. ඔබ දැකලා ඇති. සමහර ග්‍රහලෝක තියෙනවා තවත් ග්‍රහලෝක වලින් වැහිලා සූර්යාලෝකයේ ආවරණ වෙලා ඒ ග්‍රහලෝක වලට සම්පූර්ණ කාලයම ආලෝකය එන්නේ නැහැ, අන්ධකාරයි. දැන් විද්‍යාඥයෝ මේ හොයාගෙන තියෙනවා. ඒ අය කියන්නේ මේ ග්‍රහලෝක වල ආලෝකය නැහැ. ආලෝකය නැති නිසා ගස් නැහැ, ගස් කොළ නැති නිසා වතුර නැහැ, වතුර නැති නිසා සත්තු නැහැ කියලානේ. මේ විද්‍යාඥයන්ගේ උපකරණ වලට අහු වෙන මට්ටම විතරයි ඒගොල්ලන් කියන්නේ. බුදුදහමේ කියන්නේ පිනතුණි මේ වගේ තැන්වලත් සත්‍යයන් ඉපදෙනවා කියලා. විද්‍යාඥයන්ගේ උපකරණ වලට අහු වෙන සත්‍යයන් නෙවෙයි. ඒ වෙන්නේ අහු නොවන සත්‍යයන් ඉපදෙන මේ තැන්වල. ඒ සත්‍යයන් අන්ධකාරයෙම ඉපදෙනවා, අන්ධකාරයෙම ජීවත් වෙනවා, අන්ධකාරයෙම මරණයටපත් වෙනවා කියලා. අන්තරීක්ෂ කියන අවස්ථාව. ආලෝකයේ නැති ග්‍රහලෝක. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණා සඳහන් කරනකොට ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මහණෙනි මෙන්න මේ අන්තරීක්ෂ කියන ග්‍රහලෝක වලටත් වඩා අන්ධකාරී තියෙන ස්ථානයක් ලෝකේ තියෙනවා. මොකක්ද ඒ ස්ථානය? ඒ මොකක්ද ස්ථානය? ඒ ස්ථානය තමයි පිනතුනේ අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැතිකම. ඇතැම් විට අපි මහා ආලෝකයකින් වෙන්න පුළුවන් ඉන්නේ නේද? හොඳට ලයිට් ස්ථානේ ඇතැම් විට හොඳට ආලෝකයේ තියෙන නගරයක වෙන්නත් පුළුවන් නේද? සීන් සිටි එකේ වෙන්නත් පුළුවන්. හොඳම ආලෝකයේ තියෙන නගරයක ඔබ වෙන්න හිටිය වෙන්න පුළුවන්. නමුත් ඔබේ සිතට කයට දැන් සිදුවෙන සිදුවීම දන්නේ නැත්නම් බුදුදහමේ කියන්නේ ඇතැම් විට අපි අධ්‍යාපනයෙන් හුඟා ඉහළට ගිහෙලෙන්න පුළුවන්. නමුත් අපි ඉන්නේ දැඩි අන්ධකාරයේ කියලා. දැන් අපි ජීවිතයේ ස්වභාවය ගැන බලන දැන් මෙන්න මේක තේරුම් ගැනීම මත තමයි පින්තුනේ අපේ දක්ෂතාවය තේරෙනවන්නේ. අපි කොයිතරම් උගත් කෙනෙක්ද කියලා බලන්නේ මෙන්න මේකෙන්. බුදුදහමේ හැටියට උගත්කමයි ප්‍රඥාවයි දෙකක් තියෙනවා. උගත්කම කියලා කියන්නේ යන්නඟල් කටපාඩම් කරලා ලබන අවබෝධය. ඒක ලබන එක එච්චරම අමාරු නෑ. නමුත් බින්දුවේ ප්‍රඥාව කියලා දෙයක් තියෙනවා. ඒක නුවණින් යමක් දැස බලන විදිය. අපේ ජීවිතයේම ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා සිද්ධිය Taman දැනගන්න එක. මෙන්න මේකෙන් තමයි අපේ ගමන් මඟ තීරණය වෙන්නේ. අර සාමාන්‍ය කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉඳලා තින්කම් කළාට ආන්දුරන්ට හුඟා දන් දුන්නට විතරක් අපි දක්ෂ වෙන්නේ නැහැ. අපේ දක්ෂ වෙන්නේ ඔබගේ දක්ෂතාවය ඔබේ ගියපු විශ්වවිද්‍යාලයට වටිනාකමක් ලබා දෙන්නේ මෙන්න මේ දැනුම ලැබිච්ච වෙලාවේදී. මේ ලැබුණ දැනුම පිනුතුනේ අවුරුදු 7 ඉඳන් ජීවිතේ ඕනෑම වයසක කෙනෙකුට ලබන්න පුළුවන්. ඒ වගේම ලිටරසි රේට් එක තියෙනවොනක් නැහැ. දැන් සුනීත සෝපාක වැනි අය ලිටරරි රේට් එකෙන් 0යි 0. නමුත් මේකෙන් ඉහළයි. සාක්ෂරතාවය නැති වුණත් මේ සත්‍යය මේ අවබෝධය ලබා ගන්න පුළුවන්. සාක්ෂරතාවයක් තියෙන අයටත් ලබන්න පුළුවන්. හැබැයි සාක්ෂරතාවයෙන් ඉහළටම ගියත් මේ දැනුම ලබන්න බෑ. මේ ලැබුණ දැනුම ලබන නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහන්නට ඕන. ඇහුවොත් තමයි නියම විදියටම දුකෙන් නිදහස් වෙන්නේ. දැනුත් අපට ලෝභය අඩු කරගන්න පුළුවන් ටිකක් දන් දෙන ලෝභය අඩු කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනා කළා ද්වේෂ අඩු කරගන්න පුළුවන්. හැබැයි පිනතුණි ලෝභය ද්වේෂය අඩු වෙලා සංවර සීලව කෙනෙක් හිටියට බුදුදහමෙන් යා දක්ෂයෙක් කියලා කියන්නේ නැහැ. දැන් මේකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. දැන් අපි සමාජයේදී කෙනෙක් හරියම සංවර නම් ගැටෙන ගතිය අඩු වෙනම් ආසාව අඩු වෙනම් අපි කියන හරි හොඳ කෙනෙක් යා රහතන් වහන්සේ කෙනෙක් වගේ කියලා අපි කියනවානේ. පින්නතුනේ සාමාන්‍ය ලෝකයේදී කම්මස්සකතා සම්මාදිට්ඨිය මට්ටමේදී බලන්න කෙනෙක්ගේ ලෝභය ద్వේෂය කොච්චර අඩුද කියන කාරණේ තමයි බලන්නේ. ඒක හරි. ඒක අඩු වෙනම් ඒක ලොකු දියුණුවක්. ඒක සාර්ථකයි ඔබ. හැබැයි පින්නතුනේ ඒ දෙක අඩු වුණාට විතරක් සාර්ථක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක. ඒක ඉතාම වැදගත් කාරණයක්. දිනක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟින් සඳහන් කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ කාමරාග පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ කියලා. ඒකේ තේරුම තමයි හිසගිනිගත්ෙක් වගේ ආයුධයකින් පහර ලද්දකු වගේ. දැන් හිසගිනිගත්ෙක් අනිත් අඩ ඔක්කොම කියලා හිසගිනි නිවන්නට උත්සාහ කරන්නේ නේද? කවුරු හරි උලක් කැන්නොත් අනිත් ඒ ඔක්කොම පැත්තෙන් ඉතිල උල එක්මට ගලවලා බෙහෙත් කරන්නේ නැහැ බලන්න. දැන් මේ වෙනි කාරණයක් වෙච්චලාදී අපි අනිත් ඒ හොයනවද? අනේ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕන කියලා, ගෙදර කැමරට ගිහලා යන්න ඕන ඉස්පිරිතාලේ කියලා හිතන්නේ නැහැ නේනේ. මුලින්ම කරන්නේ මේක නේනේ. අන්නේ වගේ මේ දෙවිය බුදුහාඳුරන් ළඟදී ඇවිල්ලා කියනවා අන්නේ වගේ ඉක්මනටම කාමරාගය දුරු කරන්න මහන්සි වෙන කියලා. යමකට තියෙන ආසාව දුරු කරන්න ඊටත් වඩා ඉක්මනට මහන්සි වෙන්න කියලා. දැන් මේක කවුද සඳහන් කළේ? කවුද මේක කිව්වේ? දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වේ. ඈ මතක තියාගන්න, දැන් වාක්‍යයක් හරියට කලින් වාක්‍ය දෙකකට කලින් අහුව එක හවත් මතක නෑ. දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේ ගාථාව. ඈ හිතගෙන ගත්ත එක් වගේ සතකින් පහර ලද්දක වගේ ඉක්මනටම කාමරාගය දුරු කරන මහන්සින කියලා. බුදුහාමුදුරු අනුමත කළාද මේක? බුදුහාමුදුරු අනුමත කළෙත් නෑ, ප්‍රතික්ෂේප කළෙත් නෑ. බුදුහාමුදුරු එක වෙනස් කළේ ඊළඟ ගාථාවේදී. සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ කාමරාගප්පහනාය. කාමරාගප්පහනාය නෙවෙයි සක්කාය දිට්ඨි පහනාය. සක්කාය දිට්ඨිය දුරු කරන කෙනා දක්ෂ කෙනා කියලා. කාමරාගය දුරු කරන අමාරුවක් නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාට කාමරාගය දුරු කරන අමාරුවක් නැහැ. දිට්ඨිය කියලා කියන්නේ මේ අපේ ශරීරය තුල අභ්‍යන්තරයේ පුද්ගලයේ බැසගෙන ඉන්නවා. මනසයි සිතයි කියන්නේ එකක්. සිත තුල මනස බැසගෙන ඉන්නවා, මනස තුල සිත බැස කය තුල මනස බැසගෙන ඉන්නවා, මනස තුල කය බැසගෙන ඉන්නවා. කයත් සිතත් කියන්නේ එකක්, සිතත් කයත් කියන්නේ එකක් කියලා මෙන්න මේ හිතන ස්වභාවය. මෙන්න මේ වැරදි අදහස දුරු වෙන විදියට නුවණින් ජීවිතය ගැන බලන එක වටිනවා කාමරාගය දුරු කිරීමට වඩා කියලා. ආස්තාව දුරු කරන එක පින්නතුනේ යම් කිසි මට්ටමකින් අපිට කරන්න පුළුවන්. හැබැයි පින්නතුනේ දැන් අපි හිතනවා දැන් මට හුඟක් ලෝභකම් නැහැ කියලානේ. මට දැන් කාත් එක්කවත් සමනාපයක් නැහැ කියලා අපි හිතාගෙන ඉන්නේනේ. නමුත් පින්නතුනේ එහෙම හිතියත් ජීවිතේ අන්තිම මොහොතේදී පින්නතුනේ එක පොඩි කාරණයකින් අපේ හිතේ කෝපය විසෙන්න පුළුවන්. මේ පින්නතුන් දන්නව අශෝක රජතුමා ගැන. ධර්මාශෝක රජතුමා කියලා කියන්නේ කොයි වගේ පින්දහම් කරපු පුද්ගලෙන්ද? අහලා තියෙනවද? හා? එහෙරියනස්සන 84000ක් කළා. තුන්වෙනි ධර්ම සංගායනා කළා. ලෝකේ රටවල් 9කට බුද්ධාම බුදුදහම ප්‍රචාරය කළා. දරුව දෙන්නම සාසන පූජා කළා. එහෙම කරපු රජතුමා පින්නතුනේ අන්තිම මොහොතේ අර ළඟ හිටිය සේවකෙන්ගේ අතින් සිදුවෙච්ච පොඩි අඩුපාඩුවකදී හිතමනාප කරගත්තා. ඒකෙන් ටික කලකට හරි දුගතිගාමි වෙන්න වුණා. ඔබ අහලා ඇති කෝසල මල්ලිකාව ගැන. කෝසල මල්ලිකාව කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ අසද්දෘශ මහා දාන දීමේදී උදව් කරපු කෙනා. එක ගෞතම සම්බුද්ධ ශාසනයක එක සාස සම්මා සම්බුද්ධ ශාසනයක එක්කෙනෙකුට විතරයි දෙන්න පුළුවන් අසද්දෘස මහා දානය. ඒතකොට සාංගික දාන කඩින පිංගම් ගැන මුදෙන් අහන්න දෙයක් නැහැ. අපි හිතන් ඉන්නවා කඩින පිංගම් ආක්‍රම කරොත් ඉතින් ඔක්කොම වැඩ හරි දැන් ඉතින් පරලෝ වීසාරි කියලා. පින්නතනේ ඒව කරන්නේ ඒව හොඳයි, ඒ පුරුවන් තරම් කළ ශක්තිමත් කරන්නේ. හැබැයි ඒකෙන් විතරක් සෑහීමට පත්ලින්නේ අනතුරක් අපිට තියෙනවා. ඒ අනතුර තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. පිනතුනි කොසල් රජතුමා අර අසද්දෘශ මහදානිය දෙද්දී, අසද්දෘශ මහදානිය කියන්නේ ඒ කාලේ හිටිය සියලුම භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා රැස් කළා, බුදුහාඳුරුත් රැස් කළා, ඒ අයට කැමති හැම දෙයක්ම දෙන දාණය. ඒකට තමයි අසද්දෘශ මහදානිය කියලා කියන්නේ. ඒ දාණය දෙන්න සක්‍රීයව උදව් කරපු කෙනා පිනතුනි අන්තිම මොහොතේ ඇතිවෙච්ච රාග චේතනාවක හේතුවෙන් එක දිනකට හරි අපාගත වෙන්න සිදු වුණා. හැබැයි දෙන්නම ඉක්මනින්ම නැවත සුගතිගාමි වුණා. මා සඳහන් කළේ පිනතුනි බුදුදහමෙන් අපට ප්‍රයෝජන ලැබෙන්නේ අර ලෝභ දේශ දෙක ටික කලකට අඩුවීමේ දර්ශනය විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරින් ජීවිතය දෙස බලලා වඩාත්ම පුද්ගලයා බුද්ධිමත්ව ඉහළම මට්ටමට පත් කිරීමේ දර්ශනයක් තමයි බුදුදහමෙන් දෙන්නේ. අන්න ඒ දර්ශනේ තමයි පින්නතුනි අර අපි සඳහන් කළේ අර අන්ධකාරය කියලා. ඒ අන්ධකාරයෙන් දුරු වීම තමයි මෙන්න මේ දර්ශනය කියලා කියන්නේ. අපි කියවන අර අන්තරීක්ෂ ග්‍රහලෝකවල තියෙන අන්ධකාරය. ඒ අන්ධකාරයටත් වඩා අන්ධකාරයක් අපේ ජීවිතයේ තියෙන මොකක්ද ඒ අන්ධකාරය? අපි යම් කිසි රූපයක් ඇහෙන් දකිනකොට අපි හිතන් ඉන්නේ ඒ රූපයේ තියෙන බාහිරයි කියලා. ඒ විතරක් නෙවෙයි අපි යමක් දකිනකොට අපි හිතන්නේ කලින් දැකපු දෙයක් නම් මම මේ දකින්නේ කලින් දැකපු දෙය කියලා දකින්න. ඒ විතරක් නෙවෙයි ඒක දැක්කට පස්සේ අපි හිතනවා දැක්කට පස්සෙත් ඒක ඉතුරු වෙනවායි කියලා. තේනතුනි මේක ටිකක් අමාරුයි තේරුම් ගන්න. හැබැයි අමාරු වුණාට අපි දක්ෂයි. ආ අපේ ලංකාවේ හුඟක්ම දක්ෂයි. මොකද මේ ශාසනය සම්පූර්ණ බර දරාගෙන ආවේ අවුරුදු 2400 කට ආසන කාලයක් ලාංකිකයන්. ලාංකිකයන් උපතින්ම බුද්ධිමත් වෙනතුනි. ලෝකයේ කිසිදු ජාතියකට නොවන විදිය බුද්ධියක් අපට තියෙනවා. අන්නේ බුද්ධිය ළඟදී අපට මේක තේරුම් ගන්න පුළුවන් අපි දක්ෂයි මේකට. පින්නතුනි මේ දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? අපට දුක ඇතිවන්නේ කොහොමද කියන එක ඉතාම ගැඹුරින් බුදුදහම තුළින් විස්තර කරනවා. ඒ මොකද්ද? අපට ඇහැට රූපයක් දකිනකොට අපට මුලින් ලැබෙන්නේ වර්ණ මාත්‍රයේ විතරයි. ඒ වර්ණ මාත්‍රයේ ඇහැට ගැටුණු ගමම්ම ඊට පස්සේ ඊළඟට අපි මේ පැත්ත සක්‍රිය වෙලා මේ පැත්තෙන් හිතනවා මේ කලින් දැකපු එක කියලා ඒ කලින් දැකපු එකට සම්බන්ධ කරගන්නවා. ඒ කලින් ලැබුණු දේ මේ දකින්නේ කියලා හිතනකොට ඒ කලින් තිමිච්ච යාකල්ප ටික එහෙමම අපට මේ තුල අපි මේකට සම්බන්ධ කරගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අපට ශබ්දයක් ඇහෙනකොට රූපයක් දකිනකොට ඒ ඇහෙන ශබ්දය ඒ ඇහෙන රූපය අපි ඒ බාහිර දෙයට අයිති කියලා හිතනවා. දැන් ෆෝන් එකක් ශබ්ද වෙනකොට එකපාරම බලන ෆෝන් එක කාගේද කියලානේ. ෆෝන් එක අයිතිකාරයගේ මූණත් බලනෝනේ. දැන් අපි ෆෝන් එකට විතර අයිතිකාරයක් තමයි ෆෝන් එක අයිති කෙනාගේ මූණටත් පවර්ලා තියෙන්නේ. පින්නතුනි බලන්න දුක ඇති නැති. ඒ ශබ්දයේ පින්නතුනි ඒ ෆෝන් එකට අයිතිත් නැහැ. ඒ ෆෝන් එකේ අයිතිකාරයට අයිතිත් නැහැ. දැන් මෙතන දැන් මේ ශබ්දය බලන්න. මේ ඇති වෙච්ච ශබ්දය අයිතිද මේ ඇඟිලි වලට? මේ ශබ්දය අයිතිද කනට? මේ ශබ්දය අයිතිද හිතට? පින්නතුනි මේ එකම කාරණයකටවත් මේ ශබ්දය අයිති නැහැ. හැබැයි මේ එකම කාරණයක්වත් අඩු නොවතින් මේ ශබ්දය හටගන්නේ නැහැ. පින්නතුනි මෙන්න මෙතෙන්ට අපට නුවණින් දකින්න පුළුවන් නම් අපි දකිනවා මෙන්න මේ හේතු ටිකක් තියෙන තැනදී මේ ශබ්දය හටගත්තා. එතනම ඉතුරු නැතුව මේක නිරුද්ධ වෙනවා කියලා අපි නුවණින් දකිනවා. මෙන්න මේක දකින්න පින්නතුනි අපේ ජීවිතේට මොකද වෙන්නේ? අපි අපෙන් ඇහෙන රූප ශබ්ද ගන්ධවලට බාහිරට පවරන ගතිය එන්නෙම අඩු වෙනවා. අපට පිටස්තර රූපයක් ශබ්දයක් ගන්ධයක් ගැන සැපයක් හෝ දුකක් ඇති වෙනව නම් ඇති වෙන්නේ කොහොමද? බාහිර රූපේ හින්දද? බාහිර රූපේ නිසා නෙවෙයි පිනතුනි. ඇති වෙන්නේ අපේ සංඥා චේතනාවලට අනුව. අපේ කණ්ණාඩියක් ළඟට ගියාම කණ්ණාඩිය අපේ මුහුණ ලස්සන නම් පින්තූරේ ලස්සන නම් මොකද කියන්නේ? තමන් මේ පැත්තේ ලස්සනයි කියලා කියන්නේ. කණ්ණාඩියේ පේන රූපයේ ගැටලුවක් තියෙන නම් මොකද කියන්නේ? මේ පැත්තේ ගැටලුව තියෙන්නේ. කණ්ණාඩියේ පේන පින්තූරයට පුයර දානවා නම් පුයර ඕන නම් අපි දාන්නේ කණ්ණාඩියටද? බලු පැටියෙකුට එහෙම දුන්නොත් පුයර දාන්නේ කණ්ණාඩියට තමයි. ඇයි? බලු පැටි හිතන් ඉන්නේ රූපයේ තියෙන මේ පැත්තේ කියලා. පින්නතුනේ අපේ කණ්ණාඩිය ළඟදී අපි නොරවටුණාට අනිත් හැම තැනදීම අපි රැවටෙනවා. පින්නදෙන බුදුරහාඳුරන්ගේ දර්ශනය කියලා කියන අපි දක්ෂයන් කිරීම අපි ප්‍රඥාවතුන් කිරීම අපට ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසෙන් ගඳ සුවඳක් ඉඳලා මේ තුලින් අපට දුකක් හෝ සැපක් ඇති වෙනවා නම් හිතන්න එපා හේතුව තියෙන බාහිරේ කියලා. හේතුව තියෙන මෙහි. මුලදී පින්නතුනි වර්ණ මාත්‍රේ විතරයි දෙන්නේ. ඒක එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඊළඟට නැවත මේ පැත්තෙන් බලනකොට මේකයි කියලා මේ පැත්තෙන් බලනකොට ඒ බලන විදියට නැවත ඇහැ සකස් වෙනවා. ඒ අනුව තමයි මේක දිහා බලන්නේ. පින්නතුනි මෙතෙන්ට යන ගමනේදී අපි දැන් මුලට ආයේ මොයි දැන් මේක ටිකක් අමාරු වගේ මොන දිහා දැක්කහම. පින්නතුනි දැන් අපි මුලින් සඳහන් කළා ධර්මය අහන්න පින්නතුනි අපි හැකිතා කකුසල නිවැරගෙන හැකිතා කුසල කරනවා. කරන්න කරන්න පින්නතුනි අපට වැඩිපුර අපි කරපු හොඳ දේවල් ජීවිතේ මතක් වෙනවා. අම්මට තාත්තට සලකපු හැටි, වැඩිහිටියන්ට උපස්ථාන කරපු හැටි, ස්වාමීන් වහන්සේට සලකපු හැටි මේව ජීවිතේ පින්නතුනි හුඟක්ම අපට ජීවිතේ සතුට ලැබෙනවා. ඒ වගේම පින්නතුනි සතුට ලැබෙන මාවතේදී බුදුහාඳුරෝ දේශනා කරනවා හැකිතාක් දුරට සිහිය දිනු කරන්න තමන්ගේ ශරීරය, තමන්ගේ කය ගැන නිතර අවධානයෙන් ඉන්නට කියලා. පින්නතුනි සතුට තියෙන වර්තමාන මොහොතේ අපි ඇත්තටම සතුට ලබන මාවතක තමන් ඉන්නවාද කියලා බලන ලක්ෂණයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි යම්කිසි වෙලාවක හිතනව නම් මේ කරන වැඩේ කළා ඉවර වෙලායේ සතුට තියෙන්නේ කියලා අපි සතුට ලබන අය නෙවෙයි. අපි සතුට හොයන අය. දැන් ළමයේ කුඩා කාලේ හිතනවා ළමයේ ලොකු වුණාට පස්සේ සතුට කියලා ඉක්මනට මැවිද්දවන්න බලනවා. ඇවිදින පුරුදු වෙච්ච දාස් ඉඳලා ඊට පස්සේ ඉස්කෝලේ ගැන හිතනවා. වාසිය හොමම දිග්ග ගමනක් යන්නේ වේගෙන් ඔක්කොම වැඩ ටික ඉවර කළ ඉවර වෙනකොට ඊට පස්සේ දරුවගේ වෙඩින් එක තමයි ඊට පස්සේ. ඊට පස්සේ ඉවරල වනකොට දරුව ළඟවත් නැහැ. අපේ පින්නතුනි නිතරම හිතන්නේ සතුට තියෙන අනාගතයේ කියලා. වාහනයකට ගමනකට නැග ගණන් නැගපු ගමන් හිතන්නේ මේ හැතැම ගාන ගිහලා ඉවුනාට පස්සේ සතුට තියෙන කියලා. පින්නතුනි මේකෙන් කියන්නේ අපි සතුට ලබන මාවතේ නෙවෙයි ඉන්නේ කියලා. තමන් ඇත්තටම මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා බලන්නේ යම් කිසි වැඩක් කරනවා නම් ඒ කරන වැඩේ තුල සම්පූර්ණ අවධානයෙන් කරන වැඩෙත් එක්ක ජීවත් වෙනවා. එයාට සතුට තියෙන වැඩේ කළා ඉවර වෙලා නෙවෙයි වැඩේ කරන ගම. ඔබ වාහනෙට නැග්ග ගමම බලන මෛත්‍රී භාවනා කරන්න පටන් ගන්න. සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා අඩුම ගානේ 10 වතාවක් කියන්නේ. ආනාපාන සතියේ හිත තියන්. පින්නතුනි මේක ඔබ පුරුදු කරවතින් ඔබ ඇතැම් වෙලෙ හැතැම්ම 100ක් යද්දී ඔබ ගමනක් ගිහිල්ලා ඒ හැතැම්ම 100ේදී Tamante වැය වෙච්ච ගෑස් වලට වඩා ලොකු පින්කමක් ලොකු කුසලයක් තම මනස සිද්ධ කරගෙන. පින්නතුනි නිකං කාලේ යන්න දෙන්න එපා. අපි මේ වැඩ ටික ඔක්කොම කරලා ඉවර වෙලා සතුට ලබන්න කියලා හිතන්නේ එහෙම කවදාවත් එන්නේ නැහැ. එමෙනකොට හැරමිටියත් අතට ඇවිල්ලා. පින්නතුනි සතුට ලබන්නේ මේ වැඩේ කරන ගම. දරුවෙක් බඩගාන කාලේ නම් ඒ දෙස්ස ඒ කාලේ සතුට වෙන දරුවත් එක්ක. ඇවිදින කාලේ නම් සතුට වෙන දරුව භාෂා පුරුදු වෙන කාලේ, පාසල යන කාලේ, ඒ හැම මොහොතේම දරුවත් එක්ක එකට සතුට වෙන්න. ඒ සතුට වෙන්නේ නිකන් නෙමෙයි ධර්මයත් එක්ක. දරුව වැඩෙනකොටම Taman ධර්මයනොත් වැඩෙන්න. Taman තෘෂ්ණා දෘෂ්ටිමාන වලින් නෙවෙයි වැඩෙන්න ඕන. දරුවත් එක්ක එකට අතින් අල්ලගෙන ධර්මයෙන් වැඩෙන දරුවත් එක්ක. දරුවත් ටිකෙන් ටික නිවන කරා යනවා, ඔබත් නිවන කරා ගිහිල්ලා. ඒ නිසා Taman සතුට ලබන මාවදද කියලා බලන්න එක ලක්ෂණයක් තමයි Taman මේ වර්තමාන මොහොත තුළ කොච්චර හිත තියාගන්න දක්ෂද කියන කාරණේ. අපි මේකට නිතර කියන උදාහරණයක් තියෙනවා. මේ සතිමත් බව කියන්නේ තමන්ගේ සය, කය සහ සිත ගැන අවධානයෙන් ඉඳීම සතිමත් බව. මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ පිනතුනේ බුදුදහමේ තියෙන GPA එක. ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක. ඔබ වැඩිපුර කාලයක් දක්ෂණං හිතේ කාර්මුණක තියාගන්න ඒ කියන්නේ ඔබේ GPS එක වැඩි කියන එක. GPA එක වැඩි කියන එක. පින්නතුනි සතිමත් බව විතරක් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. තව කරුණක් කියනවා. ඒ තමයි ප්‍රඥාව සම්පජඤ්ඤය. ඒ කියන්නේ මොකද්ද පින්නතුනි? හිත එකම අරමුණට අරගනිමින්ම හැම මොහොතෙම හේතුඵල ධහමේ හට ගැනීම නිරුද්ධ වීම නුවණින් දකිනවා. දකින්න දකින්න පින්නතුනි බාහිර පුද්ගලයන් ගැන තියෙන විශ්වාසය බලාපොරොත්තු වෙන්නේ නැමඩු වෙලා තමන්ගේ මනස ගැන සම්පූර්ණ විශ්වාසයෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මේ මොහොතේ අපට යම් කිසි අත්දැකීමක් ලැබෙනවා නම් ඒ ලැබෙනවා කියන්නේ ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් ඉඳලා, දිවෙන් රසයක් ඉඳලා, ශරීරයට පහසක් ඇවිල්ලා, හිතට අරමුණක් ඇවිල්ලා. ඒ අරමුණේ ලක්ෂණය තමයි ඒ මොහොතේ මහට ගන්නවා ඒ මොහොතේම ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ දර්ශනයේ පින්නතුනි හිත තියෙන වාරගාන ප්‍රමාණයේ කාලය එන්නෙන්ම වැඩි කරෝතින් අන්නේ කෙනාගේ පින්නතුනි IQ එක උඟා කියලා ඉන්ටෙලිජන්ස් ක්වෝෂන් එක පින්නතුනි ඒ මොහොතේ හිත තියෙනකොට තමන් වයසට යන කෙනෙක් නෙවෙයි. තමන් මහලු වීම, මරණය, ලැඩවීම කියන මෙන්න මේ දුක් ඉක්මවපු කෙනෙක්. අතීත සිතුවිල්ලක් අපට හිතන්න පුළුවන්. ඒ හිතන සිතුවිල්ලක් මේ මොහොතේ ඇති වෙලා නිරුද්ධ වෙන එකක් කියලා බලලා තියෙනවා. මේ මොහොතේ දකින්න එකකින් අවබෝධයක් ලැබෙනවා නම් ඒකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නම් හිතුවත් ඉතින් අපි ඉවරයි කියලා නේ. අපේ ඉගෙනීමත් ඉවරයි, රස්සාවත් ඉවරයි, දරුවගේ අධ්‍යාපනයත් ඉවරයි කියලා හිතේ සමාඩනේ. පින්නතුනි මේ දර්ශනයෙන් හිටියයි තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. පළවෙනි සංඝානා බුදුරජාණන් වහන්සේ පිරුණ පෑවට පස්සේ තුන් මාසිකින් කරපු ධර්ම සංඝානාව පැවැත්වුවේ සම්පූර්ණම රහතන් වහන්සේලා, අභිඥාලාභී රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේ මේ දර්ශනය හොඳට ප්‍රත්‍යක්ෂ කරපු අය. ඒ රහතන් වහන්සේලා එකතු වෙලා තමයි අවුරුදු 2500ක් යන විදියට මේ ධර්මය සම්පූර්ණ ස්ථාපිත කළේ මේ දර්ශනෙ හිටිය ස්වාමීන් වහන්සේලා. ලංකා වීදි කරපු රුවන්වැලි සෑය, ලෝහමා ප්‍රාසාදය, ජයශ්‍රී මහා බෝධිය මේ සියල්ලටම අනුශාසනා කරේ කවුද? රහතන් වහන්සේලා. පින්නතුනේ නිර්මාණ අවුරුදු 1000ක් යන විදියට ස්ථාපිත කළේ මේ දර්ශනෙ හිටිය අය. මේ දර්ශනයත් එක්ක ඉන්න කෙනා තමයි පින්නතුනේ ජීවිතෙන් ඉහළම වැඩ ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. අපිට මොන ගැහලා තියෙන පින්නතුනේ සමහර අය හුවා මේගෙන ගත්ත අය තමයි උපාධි 7 8 උපාධි 10 තියෙන සමහර අය අපි දන්නවා. ඒ අය වැඩිපුරම වඩපු භාවනා මොකක්ද දන්නවද? මරණානුස්සතිය. අපිට ඇතැමිට බය හිතෙනවනේ මරණාසදීම වැඩුවතින් ඉතින් ඉස්කෝලෙත් යන එකක් නැහැ කියලානේ. පින්නතුනි උපාධි 8 10 ගත්තා අය ඉන්නවා ජීවිතේ වැඩිපුරම බා කරපු භාවනාව මරණාසදී. පින්නතුනි ධර්මයත් එක්ක ඉන්න කෙනා දැනට ජීවිතේ ප්‍රයෝජන ගන්න වඩා විශාල ප්‍රමාණෙන් ජීවිතේ වැඩ ගන්නවා. ජීවිතේට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම ලබා දෙනවා. දැන් අපි වටින්නේ අපේ ගෙදරයි, වාහනයයි, කනකරම් ආවරණ ටිකයි විතරයි දැන්ට වටින්නේ. උපාධි ටිකයිනේ. ඒ කොච්චර වැටුණත් වටිනුණත් පින්නතුනේ අපේ ශරීරය මරණයෙන් පස්සේ පොඩ්ඩක්වත් වටින්නේ නැහැ. හැබැයි පින්නතුනේ මේ දර්ශනයත් එක්ක මේ දර්ශනීය සහිත වෙහෙළම ප්‍රඥාවෙන් කෙනෙක් මිය ගියොතින් ඒ කෙනාගේ ශරීරය කොහොමද? ඒ කෙනාගේ ශරීරයේ පින්නතුනේ ඇට කැබිලි අරගෙන දාගම් හදනවා, ස්තූප හදනවා. ඒ කෙනාගේ හිසකෙස් අරගෙන ස්තූප හදනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර කොටස් විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු පටියේ, පටියේ ධාතුව, පාත්‍රයේ පාත්‍රා ධාතුව අරගෙන දාගම් හැදුවොත් මනුස්ස ලෝකෙ නෙමෙයි දිව්‍ය ලෝකෙත් සිළු මිනිස් ඇ හැදුවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියලා කියන්නේ අපට අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන ධර්මයක්. නිකන් සාමාන්‍ය කෙනෙකුගේ සිනහවකින් පොඩි දෙයක් දීලා එහෙම දෙයක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහම කියලා කියන්නේ අපට උපරිම වටිනාකම ලබා දෙන ධර්මයක්. ඒ වටිනාකම ලැබෙන්නේ කොහොමද? අපි අපේ හිතට උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. අපි යම්කිසි නගරයක් මැදින් යනවනම් අපි යන්නේ ඉහළම තාක්ෂණයේ වටිනාම වාහනයකින් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ ඔබ වටිනා වාහනයක ගියාට ඔබ වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ යන ගමන් ඔබ මෛත්‍රී භාවනා වඩමින් යන්නේ. බුදුගුණ භාවනා වඩමින් යන්නේ. ඒ වෙලාවේ අනිත්‍ය සංඥා වඩමින් යන්නේ. ස්කන්ධ පංචකයේ සමුදේවයන් දකමින් නම් ඔබ වඩින්නේ යන්නේ. ඒ යෑමක් නෙවෙයික වැඩම කිරීමක් වෙනවා පින්නතුනේ. ඒ මාර්ග යන වාහන දහස් ගණනින් ලක්ෂ ගණනින් අයට වඩා ඔබ වටිනාම කෙනෙක් වෙනවා. ඒ වෙලාවේ ඒ දකින්න කිසිදු දෙයක් ගැන ඔබට රාගයක් ද්වේෂයක් හට නොගන්න විදියට මනස ඉහලින්ම තියාගෙන තමයි ඔබ ඒ මොහොතේ ගමන් කරන්නේ. ඒ සඳහා පින්නතුනි නිකන් සරල දෙයකින් බෑ. සාමාන්‍යයෙන් අපි අපි දෙමව්පියන්ගෙන් ලැබිච්ච දෙයින් අපි ස්වාමින් වහන්සේට දාන දෙනවා, දහම් පාසල ළමේ වෙනවා, උපන් දිනේට බෝධි පූජාවත් මේව කරන්නේ, ඒවත් හොඳයි. නමුත් වෙනතුනේ වගේ සරල දෙයකට නෙවෙයි බුදුදහම තියෙන පිනතුනි. ඒ වගේ සරල දෙයක් දෙන්න නෙවෙයි බුදුහාමුදුරෝ සාරසංගේ කල්පලක්ෂයක් ඇස් ඉස් මස්ලේ දන් දුන්නේ. ඒ වගේ සරල දෙයක් වෙනුවෙන් නෙවෙයි රහතන් වහන්සේලා කැප වුණේ. ඒ වගේ සරල දෙයක් වෙනුවෙන් නෙවෙයි ලාංකික මෞදෙමපියෝ තමන්ට හේතිය හිටපු එකම දරුවා හොඳම දරුවා සාසනෙ පූජකලේ කළ සාසනෙ පෝෂණය කළේ. ඒ වගේ සරල දෙයක් ඔබට ලබා දෙන්න නෙවෙයි ලබා දෙන්න පුළුවන් ඉහළම දර්ශනය, ඉහළම වටිනාකම ලබා දෙන්නට. ඒ සඳහා පිනුත්නේ කාටකින් හැකිතාක් දුරට අකුසල්ලෙන් වළකින්න, හැකිතාක් කුසල කරන්න, හැකිතාක් හිත ඉහළම කුසලෙන් සතුටෙන් තියාගන්න, හැකිතාක් දුරට පිනුතුනේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න. හැම මොහොතේම ඇස්කන්න ආසාද ඉන්ද්‍රිය වලට ඇතිවෙන රූපය හට ගන්නව නිරුද්ධ වෙනවා කියන එක නුවණින් දකින වාර ගන්න, එන්නෙන්නම වැඩි කරන්න. ඒ දකින වාරය එන්නෙන්නම වැඩි වෙන්න වැඩි වෙන්න පින්නතුනි තමන් දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා, තමන් මරණය ඉක්මවපු කෙනෙක් වෙනවා, තමන් මහලු බව ඉක්මවපු කෙනෙක් වෙනවා, තමන් ලෙඩවීම ඉක්මවපු කෙනෙක් බවට පත් වෙනවා. වෙනත් ලෝකයේ සියලුම ආගම් දහම් වලින් කියන්නේ විමුක්තිය ස්වර්ගය මරණයෙන් පස්සේ. බුදු දහමේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ජීවත්වෙලින කාලයේදීම මානසික විමුක්තිය ලබන්න පුළුවන්. ජීවත්වෙලින කාලයේම මරණයෙන් නික්මෙන්න පුළුවන්. ජීවත්වෙලින කාලයේම මහලු බව ඉක්මවන්න පුළුවන්. දැන් අපි පිනතුනි මහලු වෙන්නේ ලෙඩ වෙන්නේ ශරීරෙන්ද? අපි මහලු වෙන්නේ පිනතුනි ශරීරයෙන් නෙවෙයි මනසින් අපි. ඔබට නිතරම හිතෙනවද මට දැන් 40යි 45යි 60යි 70යි කියලා? නිතරම හිතෙන්නේ නැහැ නේ. හිතෙන්නේ තමන් මතක් කරොත් තමයි හිතෙන්නේ. දැන් 60යි දැන් 75යි කියලා හිතෙන්නේ මනසත් එක්ක තමන් ඉන්නකොට. නැති වෙලාට පින්නතුනේ තමන් ඇතැමිට පොඩි ළමෙක් වගේ. සම්පූර්ණ පින්නතුනේ වයසට යෑම, මහලු වීම, ලෙඩවීම කියන එක තනි කරම මානසික දෙයක්. ශාරීරික වේදනාවක් ලැබෙනව නැත්තේ නෑ. නමුත් ඒ වේදනාවෙත් පින්නතුනේ අනිත්‍යතාවය දකින්න අපි දක්ෂුනොතින් ඒ වේදනාවෙත් අපි ඉක්මවල ගියා වෙනවා. සැරියොත් හාඳුරන්න පින්නතුනි, සැරියොත් හාඳුර වරක් හොඳට කෙස් බාලා පින්නපාත යන වෙලාවේදී යක්ෂයෙක් ඇවිල්ලා පින්නතුනි රහතන් වහන්සේගේ හිසට පහරක් ඇන්න. ඒ පාර යන කුෂණික මොහොතේම රහතන් සැරියොත් හාඳුර ධානවට සම්වැදුණා. සැරියොත් හාඳුර හැරිලවත් බැලුවේ නෑ කොහෙන්ද ශබ්දය ආවේ කියලා, කොහෙන්ද පහර ආවේ කියලා. පින්නතුනි ශාරීරික වේදනාව දුරු කරගන්න මාවතක් තියෙන බුදුදහමේ. එනිසාම වටිනා දර්ශනයක් අපි ඉදිරියේ තියාගෙන තමයි පින්නතුනි අපි මේ ජීවිත ගත කරන්නේ. ඒ දහම සූළු කොට සලකන්නට එපා. ඒ දහමට උප්පරිම ගෞරවය දක්වන්න, ඒ දහම ඉගෙන ගන්න, පිළිපදින්න, ජීවිතයේ පළවෙනි අංගය බවට පත් කරගන්න. එහෙම ඉන්න ඉන්න ඒ ප්‍රඥාවෙන් ඉන්න ඉන්න පින්නතුනි හිතේ සතිමත් බව දිනු වෙනවා, හිතේ සමාධිය දිනු වෙනවා, වීරිය දිනු වෙනවා, ශ්‍රද්ධාව දිනු වෙනවා. මේවට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම තමයි පින්නතුනි ලෝකයේ බුදුරජාණන් වහන්සේගෙනේ පහළ වෙච්ච කාලෙක අපිව දැක්ක ගමන් බලන්නේ මේ පහ තමයි. මේ පහ කොච්චර දිනු කරපු කෙනෙක්ද කියලා තමයි බලන්නේ, වෙනම මොකුත් බලන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ පහ ඉහෙලට දිනු කරොත්ින් සූත්‍රයක් තියෙනවා, සංඛාරූපේක්ඛා කියලා සූත්‍රයක්. අපට පින්නතුනි මිය ගියාට පස්සේ ඉපදෙන ස්ථානය තීරණය කරන්න පුළුවන්. ඉපදෙන ලෝකය තීරණය කරන්න පුළුවන්. ඉපදෙන මෞදමපියන් තීරණය කරන්න පුළුවන්. පින්නතුනි මේ සද්ධා දින්දිරිය ධර්ම ඉහෙලටම දිනු කරපු කෙනා තමයි කවුද? බෝසත්ත්වයන් වහන්සේ කියලා කියන්නේ. බෝසත්ත්වයන් වහන්සේ කියන්නේ කාන්ති මාත් භාව ඉපදෙනකොට ඉපදෙන කාලය, ඉපදෙන රට, රටේ ප්‍රදේශය, අම්මා තාත්තා සියල්ලක්ම තීරණය කළ තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් වුණොත් පින්නතුනේ මේ ආත්ම භාවයේ හිත වසඟ කරගන්න විතරක් නෙවෙයි යන තැනත් පැහැදිලිවම මනස ලෝකයේදී තැනට ඉඳන් තැනකට යන වගේම තමන් කැමති තැනකට යන්න තමන්ට පරිසරය සකස් කරගන්න පුළුවන් ස්වභාවයක් බුදුදහම තුළින් අපට දේශනා කළ තියෙනවා. ඉතින් ඒ වටිනා දර්ශනේ අහන්නට අපේ ජීවිතය කැප කරන්න ඕන. ඒ දර්ශනේ තමයි අපේ පිනෙන් අපි ලැබපු වටිනාම දේ. ඒ සඳහා අපේ සියලුම දේවල් අපි කැප කළා. ධර්මයේ ඇසීම සහ පිළිපැදීම අපේ ජීවිතේ ඉහළම අංගය කරගන්නට ඕන. අනිත් දේවල් පින්නතුනේ පල්ලෙහාට දානව නෙවෙයි. අනිත් දේවල් දැන් තියෙන මට්ටමම තියාගන්න ගැටලුවක් නැහැ. අනිත් ප්‍රමුඛතාවයන් දැන් තියෙන මට්ටමම තියාගනිමින් ඒ සියල්ලට වඩා පල්ලෙහාම දේ ඉන්න ධර්මයේ ඉහළටම ගන්න. එතකොට හරි ඉහළ තියෙනවා පල්ලෙහාට එන්නේ නැහැ, බය වෙන්නේ පේවත් දශමිකකින් හරි තවත් ඉහළට යනවා. දරුවන්ගේ වැඩ සාර්ථකයි, රැකිනක්ෂා වැඩ සාර්ථකයි. පින්නතුනේ මේ දහම තුල ඉන්නකොට අපට ආයුෂය, වර්ණය, සැපය, නිරෝගී භාවය මේ ඔක්කොමත් ලැබෙනවා. බය වෙන්නේ නැහැ, රැකිරක්ෂා සාර්ථක වෙනවා. හොඳ මිත්‍රයන් මුණ ගැහෙනවා, හොඳට උපාධි ගන්න, ඉගෙන ගන්න ලැබෙනවා. මේ සියල්ලටම පින්නතුනේ ලොකු ආශිර්වාදයක් ලැබෙන විතරක් නෙවෙයි, පින්නතුනේ අදෘශ්‍යමාන දෙවියන්ගේ මියගේ ඥාතීන් අපට අපිව ආරක්ෂා කරන්න වටේ බලාගෙන ඉන්නවා. මේ ධර්මයේ තුල ඉන්නකොට පින්නතුනේ අපි වාහනයක් අරන් එළියට යනකොට හරියට ජනාධිපතිවරයා එළියට වහිනකොට වගේ, ගාඩ් එක වගේ අදෘශ්‍යමාන දෙවියන් මළගිය ඥාතින් අපට ආරක්ෂාවක් වෙනස වෙන ලොකු ජාලයක් සකස් වෙනවා. ඒ නිසා මේ මෙවැනි දර්ශනයක් බුදුදහම කියලා කියන නිසා ඒ වටිනාම දර්ශයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන ඉතින් ඒ සඳහා මේ පින්නතුන්ට තෙරුවන් සරණෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට ධර්මයෙන් අහපු ධර්ම දේශනාවෙන් ගැටලු හැමක් තියෙනවා නම් අහන්නට පුළුවන්, ප්‍රශ්න හැමක් තියෙනවා නම් අහන්නට පුළුවන්. අද මේ පින්කම විශේෂයෙන් අනුග්‍රහය දක්වන මේ පින්කමට සේනාරත්න මහත්මයා, ඒ තමන්ගේ ආදරණීය ස්වාමිදීනියගේ පියතුමා වෙනුවෙන් ජනරත්න මහත්මයානේ, ජනරත්න මහත්මයා ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටිය මහත්මිය කියලා සඳහන් කළා. ඉතින් දරුවන්ට හුඟක් වටින තාත්ත කෙනෙක්. ඉතින් විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටිය අය හුඟක් දරුවෝ ගැන හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ, දරුවන් හුඟක් දිනුවේ කියලා. අධ්‍යාපනයේ විතරක් නෙවෙයි, ගුණධම් වලනොත් අපි දිනුවේ කියලා අපේ දෙමාපියෝ හුඟක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ධර්මයේ හැසිරෙනකොට, සිල්වත් වෙනකොට පින්තුනේ ධර්මයේ සඳහන් කරනවා අපේ මියගේ ආම්මල තාත්තලා හුඟක් සතුටු වෙනවා කියලා. හිතන්න එපා මේ ආත්ම භාවයේ අම්ම තාත්ත විතරක් කියලා. මේට ආත්ම භාවය ගානකට කලින් ආම්මල තාත්තලා බලන් ඉන්න පුළුවන් තැන්වල ඉන්න අය බලලා සතුට වෙනවා කියලා. ඒ නිසා අම්මා තාත්තට සතුට වෙන කැමති නම් බුදුදහමේ පින්නතේ ඉතාලම සරල තැනකින් ඉන්නේ නැහැ. බුදුදහම හැම දෙයක්ම කරන්නේ ඉතාලම අර්ථ සම්පන්න විදිහට කරන්නේ. දැන් කෙනෙක් දැන් අනිත් ආගම්වල මේ ජීවත් වෙන කාලෙ විතරනේ සලකන්නේ. අපි මිය ගියාට පස්සේ සලකනවා. අපේ මේ අම්මට තාත්තට විතරක් නෙවෙයි. කල්ප ගණන් අම්මල තාත්තලට පින් අඩන විදිහට තමයි අපි ඉන්නේ. ඒක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණ. ඒක තමයි බෞද්ධ ශ්‍රාවකයන්ගේ තියෙන ලක්ෂණය පිනතුනි. ඒ නිසා ඔබට එහෙම හැකියාව තියෙනවා, ඔබ ධර්මයේ වැඩ වඩාත්ම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඉතින් ඔබ හුඟා පින්වත්යි. ඒ නිසා තමයි මේ වගේ ධර්මය අහන්නට ඔබට හිතේ දෙන්නේ. ඒ නිසාම තමයි ඔබට මේ සඳහා පාසු ගණ්ඩික ලැබුණේ. ඒ නිසා ඔබ හුඟා කියගෙන සතුටටපත් වන්න, ඔබේ සිත ගැන ඔබ හුඟා සතුටටපත් වන්න, ඔබේ සිත සතරේදී හුඟා දියුණු කරපු හිතක් ඔබට තියෙන්නේ. ඒ නිසා තමයි ඔබට මේ පාසු ගණ්ඩික ඥාති මිත්‍රාදීන් ධර්මයේ හැම දෙයක්ම ලැබුණේ. එනසා ඒ හිතට ඔබ උපරිම ගෞරවය දක්වන්න, ඒ හිතට උපරිම සලකන්න, ඒ හිත ලස්සනට පිපුණු මලක් වගේ, සදා නොමැලවෙන මලක් වගේ තියාගන්න, ලස්සන සුවඳ හමන මලක් වගේ තියාගන්න. ලෝකයේ අනිත් තියෙන හැම මලක්ම පින්නතුනේ පරවෙලා යනවා. නමුත් බුදුදහමේ ආලෝකයෙන් අපේ හිත නැමැති මල පින්නතුනේ අපට එන්න එන්නම විකසිත කරගන්න පුළුවන්. ඒ මල කවදාවත් පරණ වෙන විදිහට තියාගන්න පුළුවන්. ඒ මල පින්නතුනේ රහත් වීම දක්වාම අපි ටිකෙන් ටික විකසිත කරගන්නවා. රහත් වෙනකම් ඒ මලේ සුවඳ ලක්ෂණ වැඩි වෙනවා. ඒ නිසා ඒ ලක්ෂණට හානි කරන්න පින්නතුනේ කිසිම කෙනෙකුට අවස්ථාව දෙන්න එපා. බාහිර රූපයකට, ශබ්දයකට, ගඳ සුවඳකට, කිසිම දෙයකට පින්නතුනේ ඒ තමන්ගේ හිතේ හිත නැමැති ලක්ෂණ මලට හානි වෙන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඔබේ ශරීරයට පොඩි හානියක් වෙන්න පුළුවන්, දරුවන්ට හානියක් වෙන්න පුළුවන්, දේපළට හානියක් වෙන්න පුළුවන්, වාහනයට පොඩි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. නමුත් වෙනතුනේ හිතට හානියක් කරගන්න එපා. හිත එන්න එන්නම ලස්සන කරගන්න, සතියෙන් ප්‍රඥාවෙන් දියුණු කරගන්න හිත. ඒ සඳහා ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කම තුලින් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය අපනමින් මිය ගිය ඒ අද විශේෂයෙන් සිහිපත් කරන ජනරත්න මහත්මයා ප්‍රධානී පියතුමාතුළු යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවෙන් සිටිත්නම් පින්කමට සහභාගී වන ඇහුව මේ පින්තුන් නමින් මිය ගිය තමන්ගේ ආචිල සීල වෙන්න පුළුවන් මෞදේමාපියන් වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෝ යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ වගේම මේ විශ්වයේ යම් තාක්කින් අපේක්ෂාවෙන් සත්‍යයන් සිටිත්නම් ඒ සියලුම දෙනාත් මේ පින ඔවුන් විසින් කරන ලද පින්කමක් සේ දැක සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම රැස් කරගත් උතුම් පින්කම තුලින් ජනිත කරගත් වානිසංශය සම්මදෘෂ්ක දෙවෙනු තනමෝදන්ව මේ පිනතුන් හැම දිනාටම දේවයන්ගේ දෙහැම රැකවරණේ ආරක්ෂාව සැලසේවා. විශේෂයෙන් මේ ඉදිරිපත් සිටිය කුඩා දියණිය මේ පැයකම ආරක්ම කුටිවේ වාඩි වෙලිසින් බණ ඇහුවනේ. ඉතින් විශේෂයෙන් අපි ඒ දියණියට ආශිර්වාද කරනවා හොඳට ඉගෙන කියාගෙන ඒ දරුවා ඇතුළු මේ පිනතුන් හැම දිනාගේම දරුවන් හැම දිනාටම හොඳින් අධ්‍යයන කටයුතු ඉගෙනීම් කටයුතු අනාගතේ සඵල කරගන්නට ලංකාවේ සිටින තමගේ ඥාති මිත්‍රාදෙන් හැම දිනාටම දේවයන්ගේ රැකවරණේ ආරක්ෂාව සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. සිනුතුනේ කාරණයක් මතක් කරන්න ඕන. සමහර වෙලාවලදී අපි සිංහලෙන් බණ කියනකොට සමහර පින්තුන් සමගේ දරුවෝ එහෙම පන්සලට එක්කන් එන්නේ නැහැ. දරුවන්ට තේරෙන්නේ නැහැ කියලානේ. පින්තුනේ අපේ පන්සලට එන සමහර අය ඉරානයේ ඉපදිච්ච අය, මැද පෙරදිග ඉපදිච්ච අය සිංහලෙන් බණ කියද්දී අහගෙන ඉන්නවා. ඇයි අහගෙන ඉන්නේ? බණ තේරෙන්නේ නැහැ පින්තුනේ. නමුත් එයා කියනවා මේ බණ අහන පිරිසක් මැද ඉන්නකොට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් තියේ කියලා. අන්නේ ශක්තිය ගන්න ඒ අය මැද මේ අය විලින සමහර අය. එනිසා පින්තුනි මේ වගේ තැනකට රැස් වෙනකොට ලොකෝ ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. එනිසා තමන්ගේ දරුවන්ට ඇත්තටම ආදරේ නම් ආදරේ නැත්නම් කමන්නේ නැහැ ඉතින්. ඇත්තටම ආදරේ නම් පින්තුනි නොතේරුණත් දරුවෝ ඒ ධර්ම දේශනා කරන තැන් වලට එක්කන් ඇවිල්ලා තියන්නට ඕනේ. දරුවන්ට ඒක ලොකු ආශිර්වාදයක්. එනිසා ඒ කාරණයක් මතක් කරනවා. ඉතින් ඔබට හැම දිනාටම මේ පින්කම් සහභාගී වෙන ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාස්ති සම්පත් සැලසේවා. මේ පින ආනිසංසයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.